හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම ඉතාම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ දිනයන් නිකරන්නව ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. අද සතියේ අඟහරුවාද දවසයි. ඉතින් කල්යාණ මිත්‍රෝ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපිට වාග්ය ලැබෙනවා ස්විස්ලන්තේ වැඩ වාසය කරන පූජ්‍යපාද හල්යාය විමලරත්න ස්වාමීන් වහන්සේ අපත් සමග එකතු වෙනවා. ඉතින් අපි උන්වහන්සේට ආරාධනා කරමු. පැකසත්නේ එංගම් කොස්ට්‍රක් ඉස්මතු කරලා දෙන්න, පහදලා දෙන්න. ඉන්න අනතුරුව ප්‍රොෆෙසර් කෝකලගේ සම්බන්ධ වෙලා ඉන්න අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙනම් මම ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව අද දවසේ සාකච්ඡාව ආරම්භ කරනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. සීන හිත්වං බාහිය නීවං සික්ඛි සම්බං දිත්තේ දිත්තේ මත්තං භවිෂ්‍යති සුතේ සුත මත්තං භවිෂ්‍යති මුතේ මුත මත්තං භවිෂ්‍යති විඤ්ඤාති විඤ්ඤාත මත්තං භවිෂ්‍යති. සදහවර මින්වත් පිරිස සවනට සිසිලස දහම් බැර සතහන මුල් කොටගෙන ලෝකී පුරා විසිරී සිටින දහමට කැමැති පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් කරන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහොම සතුටු වෙනවා මේ පිරිස සමග කෙටි වේලාවක් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වී සිටින්නට ලැබුණු අවස්ථාව පිළිබඳව. බොහෝ දිනා දහම පිළිබඳව යන්නම් කර්ම කාරණා දන්න විවිධ අධ්‍යයනයන් කරන, ඒ වගේම ධර්මයේ භාවිතයේ පවත්වාගෙන යන වඩ වඩාත් භාවිතය තුළින් තමන්ගේ ජීවිතයට ඒ ධර්මාභූතය ලැබෙන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න පිරිසක් මේ සම්බන්ධ වී සිටින්නේ. ඒ නිසා ඒ වඩාත් පහසුයි. ඒ වගේම අපි කරමුණ කරා යන්නට මේ සාකච්ඡාව හරීම වටින අවස්ථාව බව විශේෂයෙන් සිහිපත් කරනවා. මේ ධර්ම දේශනාවක් වශයෙන් මේ තෝරාගත්තේ මේ කවුරුත් හොඳින් දන්නවා බුදු ප්‍රසිද්ධ චරිතයක් තමයි බාහිය දාරුචීරිය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින්ම වර්ණනාකරන ඉවාගෙන අගය කළ විශිෂ්ටම චරිතයක් පිළිහෙට දාරුචීරිය මහරහතන් වහන්සේ පිළිබඳව දහමේ සඳහන් වෙනවා. අපිට මේක හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක්. කිනිකු තමන්ගේ අභ්‍යන්තරික කුසලතාවයන් මේ දැනුම අවබෝධය මේ ප්‍රඥාව මොහොපුරාගියම තත්ත්වයකදී ලබන ඵලයේ පිළිබඳව ප්‍රතිඵලයේ පිළිබඳව අපි මේ ගන්න සෑම ප්‍රයත්නයකම තියෙන්නේ අවසාන පරිපාකිනෙම නැත්නම් අවසාන ප්‍රතිඵලය ප්‍රඥාව තුළින් ලෝකය අවබෝධ කොටගෙන සතර දුකින් මිදීම. ඒ සඳහා තමයි බණ කියන්නේ, බණ අහන්නේ, බණ පොත්පත් කියන්නේ, කියවන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ. හැම දෙයකටම අපිට තාම හරියාකාරව මේක මොකද්ද, කොතනද, කොහොමද කියලා නිශ්චිත වශයෙන්ම අපේ මනසට ග්‍රහණය වෙලා නැහැ. අපි එහෙම ග්‍රහණය වුණා නම් හරියටම ඒ ධර්ම හරියට අවබෝධ කරගෙන එතනින් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න පිළිසක් වෙනවා. ඒ නිසා භාවිතා බහුලීගත අභිඤ්ඤාය සම්බෝධය නිබ්බානාය කියන උපදේශය අනුව මේ දැනගන්න ආධාරණේ භාවිතයේ ගැනීම වඩා වඩාත් පරිශීලනය කරමින් තමන්ගේ නිශ්චිත ඉලක්කය ඔස්සේ යන්නට ධර්ම මාර්ගයේ උපකාර කර ගැනීම අවස්ථාවේදී මේ ධර්ම අවබෝධ කරගෙන සතර දුකින් මිදීම කියන ත්‍ර්ථය තමයි ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ. නැත්නම් මේ දැනුමේ ඇති කිසිම වටිනාකමක් නැහැ. දැනුම හැමතිස්සෙම අගය කළ දෙයක් නෙමෙයි, යම් ප්‍රමාණයක සීමාවකට පමණක් අවශ්‍ය දෙයක් විතරයි. කවුරුත් හොඳින් දන්නේ කතා භූතස් තමයි මේ ප්‍රසිද්ධ මේ බාහිර ධාර්මචීරිය බාහිය ධාර්මචීරිය පිළිබඳව. කුද්දගනිකායේ මේ උදාන කියන කොටසට අයිති 10 සූත්‍රයේ බාහිය සූත්‍රයේ පිළිබඳව තියෙන කතන්දරේ හුඟක් වැදගත්. පිරිසක් එකතු වෙලා මේදී නැවුරු ගමනක් යනකොට නැව මුදුවත් වෙලා මුදුවත් තුනු නැවේ මිනිස්සු හැමෝම වාගේ මොහොතට ගොදුරු වෙනවා. නමුත් එක පුද්ගලෙක් පමණ කොහොම හරි ලීකැලක් නැත්නම් මේ මොනවා හරි ක්‍රමයකින් මුදට මුදු රළට වෙරළ තිනවා වෙරළට ඇවිල්ලා තිනු බොහෝම අසරණ සියල්ලම නැති වී තත්ත්වයේ ඉන්න කෙනෙක් දැන්. මේ ගාණි අපිට වැදගත් නේ. මොකද මේ හරහා ලොකු සංඥාවක් දෙනවා මේ යමක් තේරුම් ගන්න. දැන් මේ සියල්ලම අහිමිච්ච කෙනෙක් තමයි බාහිය සාවිචීවි කියන්නේ. බාහිය පුද්ගල. දෙල්ලද කොට ගහලා දැන් ඉන්නවා ටිකෙන් ටික සිද්ධියන කොට මේ වස්නන්න යංග දිහැවුත් නෑ. යනාතක් තේරුම් ගන්නද මේ හරියට සසරේ අතරමං වෙච්ච චරිතයක්. ඉතින් දැන් මෙයා ටිකින් ටික දැන් ආසන්න වනාන්තරී ටික දැවිදික ගිහිල්ලා ඉතින් ගම්මානයක් ආශ්‍රිතව මේ වාසේ තෝරගන්න තැනක ඉන්නවා. ඇඳගන්න දේකුත් නෑ. දැන් නැති ඉන්න ඕන සියල්ලම නැති වෙන. දැන් මොකද සාමාන්‍ය හැමතිස්සෙම ගන්න ඕන දැන් තමන්ගේ අධ්‍යක්ීමක් ඉදිරියටම. කතන්දරයක් කියන කතන්දරෙන් ධර්මයේ කියන කරුණ එක්ක ගත්තාම මට මේ සියල්ලම හැමෙච්ච අවස්ථාවකදී මම කොහොමද මේකට මුණ දෙන්නේ? දැන් මේ කියන්නම තියෙන තැනකදී අපි ඔක්කොම කතා බහ කරන්නේ. මේ සංසාර ගමනේදී ওই අවස්ථා වුණ තරම් අධ්‍යක්ෂින් විදිහට එන්න පුළුවන් කියලා. දැන් මේ දාරුචි විභාහයේට ඇතිවිචි තත්ත්වයේදී යා වනාගත වේදා ඇඳගන්න ලැබෙන සැලක්වත් නැහැ. නමුත් ශිෂ්ට සම්පන්න සමාජයේද මෙයා යන්නත් ඕනේ. එයාගේ මූලික අවශ්‍යතාවය ඉටු කරගන්න කැම්පින් පරිදි. ඇඳගන්න දෙයක් නැහැ. ඉතින් කැලෑකොළ වලින්, බරපතුල් වලින්, වැල් කළ වලින් අනස්කර ගත්ත මොනවා හරි විලිවසා ගන්න දෙයක් හදාගන්න. ඒක මූලික යකේනේ කොට යමක් නැති වුණාම පස්සේ නැති වෙච්ච එකනාද මේ ලස්සන දේවල් හොයන්නවත් ප්‍රසන්න දේවල් හොයන්නවත් හිත පිනවන දේවල් හොයන්නවත් අවශ්‍යතාවය කියන මූලික අවශ්‍යතාවය ඉටු කර ගැනීම කොමන එතන තියෙන්නේ. කැමරට බීමට යමක් නැහැ. ඒක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න නම් ගමට යන්න ඕනේ. ගමට ගියාම මේ විලවස්ත්‍ර යන්න පුළුවන් කමක් නෑ. මොකක් කර මේ විලවස්ත්‍ර යන්න ඕනේ. දැන් අර මේ පාරිභෝගික සමාජ ක්‍රමයකදී අපිට හැපිනොන්න කන පිනොන්න නාසය පිනොන්න මේ ඕන තරම් දේවල් තියෙනවා. මේ ඇඳුමක් තිබ්බොත් මේ ඇඳුම හොඳ නෑ. ඊට පස්සේ කලේ එකක් ඕන මේ උස්සුවේට මේකයි කියලා කියන්නේ. දැන් අපි වල්මත් වෙලා ඉන්න ප්‍රමාණයෙන් තීරුම් ගත්තා හොඳ වචන මේ වගේ තැනකදී. ඉතින් මෙයා මේ ස්වාස්ත්‍රයේ ගිහිල්ලකින් මූලික අවස්ථාවෙන් ඉදිරිය කරගන්න කැමරියක් හොයාගන්නවා. ටිකෙන් ටික මෙයා පිළිබඳව පුවත පැතිරලා යනවා. මේ වගේ කෙනෙක් ඉන්නවා මේ. ඉතින් මිනිස්සු හරි ආසයි යනවා. දැන් මේ මේ සියල්ලම අතහැරලා දාපු චරිතයක්. මිනිස්සු දහම වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය කියන්නේ සියල්ලම බදාගත්ත චරිතයක්. ඒක දැන් අතහැරපු චරිතයක් පිළිබඳව දකින්න මොන මිනිස්සුන්ව අලුත් අත්දැකීම පොඩ පූර්වාදර්ශයක්. මිනිස්සු යනවා ගින් සලකනවා. මොකද ඒ කාලේ යුගයේ ගත්තාම පුදුමාකාර මේ ආධ්‍යාත්මික ගවේෂණයන්ගේ නිරත වෙච්ච පිරිසක් පැවතිච්ච පාරිභෝගික සමාජ ක්‍රමයේ පංචේන්ද්‍රයන් පිනවීමට සකස් වෙච්ච මේ සමාජ ක්‍රමයේ ප්‍රතිවිරෝධයක් විදිහට දැකලා ඒවා ප්‍රතික්ෂේප කරව මොකදනි තවසන් විදිහට වනගත වෙලා මේ දැන් අලුත් ගමනක් ගිය පිරිසක් ඕක අපි සාමාන්‍ය සාකච්ඡා කරන දෙයක් තමයි කිපි සමාජයේ පිළිබඳව යම් කිවි කතා කළා. ඒ අවස්ථාවල පින්නු කළා ඔය ස්වභාවයන්. මොකද අලුතෙන් යමක් ජීවිතය ගැන හිතන් පුරුදු වෙච්ච මිනිස්සු. ඒ හැමදෙස්සෙම අපිට පේනවා අලුත් චින්තනයක් ඔස්සේ යන මිනිහෙක් කවදාවත් මේ සම්ප්‍රදායකට හිර වෙලා අදාගත්ත රාමස් තුල ඉඳගෙන යන කෙනෙක් නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයේදී හැබලුවත් මේ අම්මා තාත්තා හිතපු විදිහටවත් එහෙම නැත්නම් සමාජයනික කටයුතු විදිහටත් නෙමෙයි හිතුවේ. විප්ලවවාදී චින්තනයක් තිබෙන තියෙන විප්ලවයක් කියන අමුදයක් නෙමෙයි. අනික හැමෝම සම්මතයේ හිතපු දේවල් හිතන දේවල් නෙමෙයි. කීිත වෙදී ගැඹුරින් යමක් හිතන්න ධර්මත ආවදි වෙන මේ පුරායන ඥාන ශක්තියක් එක්ක වැඩ කරන්නේ. එතකොට අපිට පේනවා මේ ආධ්‍යාත්මික ගවේෂණයක් ඔස්සේ යන කෙනෙකුට හරිම අවශ්‍යදයක් තමයි මේ අපි හදාගත්ත ආමෝකින් පිට ටිකක් හිතන්න පුරුදු වෙන එක. ඊට වඩා එහාට ගිහිල්ලා මේ ගවේෂණ මාර්ගය ඔස්සේ ඉදිරියට යන්නේ. දැන් ධාර්මිකය නම රටබැඳෙන්නේ මොකද බාහියට මේ ප්‍රතිපෑලි රෙද්දකින් ආවරණය කරගන්නවා වෙනුවට මේ සරපතු වලින් පොල කෑලි වලින් මේ ඇඳුමක් හදාගත්ත කෙනා දාරු කියන්නේ දර සරපතු. අනර්ථනාමය පතමෙන්න මෙයාට දාරු ජීවිය. එතකොට බාහිය දාරු ජීවිය. එතකොට මිනිස්සු ආදී ලක් වෙනවා මේ බොහොම උසස් ධනේ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන කෙනෙක් පිළිගන්න. මේ අපිට තියෙනවා දැන් මේ කීක කර්ම කාරණා මුල් කරගෙන යම් යම් දෙනා පිළිබඳව මිනිසුන්ගේ සිත්වල ඇති වෙන විවිධ අදහස් ආකල්ප තියෙනවා කටයුතු කරනවා. සමහර දෙනෙක්ගේ බාහිර ස්වરૂපී දැක්කහම එයා පිළිබඳව සමහර දෙනෙකුට පැහැදීමක් ඇති වෙනවා. ඒ ප්‍රසන්න ගති ගුණ, ඒ වගේම උතුම් පැවතුම්, සරල බව, ඒත් එක්ක පින්නුම් කරන්න මේ බාහිර ස්වરૂපී තුලින් අභ්‍යන්තරයෙන් මෙයා මේ විදිහේ ගුණයක් ඇතුව දියුණු කෙනෙක් කියන එකට මිනිස්සු පිළිමෙල හැම හිතන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මහා සමාජය තුළ විශාල වශයෙන් වැඩෙන ඉතින් මේ සුවිශාල මන්දිර අදාගෙන ඊට පස්සේ ඉහළ මට්ටමේ යාන වාහන පාවිච්චි කරන මේ එහෙම පිරිසක් දකින්න කොටත් සමහරදී මේසුන්න මෙහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කුඩුයි ගුණන්න ඕන. එහෙම නැත්නම් හොරගම් කරන්න ඕන. නැත්නම් මොනවද දුරාචාරයක් කරන්න ඕන. මිනිස්සු මේක දකිනකොට නිගමන වලට ඇවිල්ලා දැන් මේ බාහිර සමාජයේ පුත්කලින්ගේ ස්වරූපයෙන් දිහා බලනකොට මිනිස්සු එනම නිගමනය දාරුචීවී පිළිබඳව ඒ ආශ්‍රිත සමාජයේ පිළිසෙට ඇති වෙච්ච බොහොම ප්‍රසන්න හැඟීම් හරි මේ ගෞරවණීය හැඟීම් ඇති වෙනවා. මිනිස්සු යනවා ගරු බුමන් කරනවා, ආහාර පාන දෙනවා, සිල්පසින් දාරුචීවි පහලයක් මේවා මිනිස්සුන්ගෙන් භුක්ති විඳිනකොට දැන් චරිතයක තියෙන ස්වභාවය තමයි බාහිර සමාජයෙන් Tamanට අනවශ්‍ය විදිහට කරුසස්කාර ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයා නිකන් පූ ගති වලින් ඉස්මතු වෙනවා. මේක මේ මිනිස්සුගේ ස්වභාවය. දැන් මේ හැම දෙයකම මේ කතන්දරය හරහා කුදුම විශ්ලේෂණය කරන ජීවිතය ගැන. එතකොට පුහුමානයක් ඇති වෙනවා, අගයක් ආඩම්බරයක් ඇති වෙනවා, Taman තුල තියෙන මූලික ගුණයන් නැතිලා යනවා. නමුත් මෙතනයි තමයි ධර්මයේ උගන්වන්නේ පින්නතුනේ මේ හිත නොමග යන්න දින අවස්ථා හරියට තීරුම් කරන් හිතන ජීවමනාකම් රැකවරණේ ලබා දුන්නොත් ලොකු ආරක්ෂාවක්. එහෙම නැතුව අගතියකට යන්න පටන් ගත්තොත් එමේ හිත ඒකින් මහා භයානක ප්‍රතිපාගයන් මොනින් සිද්ධ වෙන්නේ. දැන් මේ බාහිය දාරුචී මිනිසුන්ගෙන් විවිධාකාර පුද පූජා සත්කාර සම්මාන ලැබමින් ඉන්නකොට මට හිතෙනවා මම රහතන් වහන්සේ කෙනෙක් වෙන්න විදිය. දැන් මෙතන හරි වැදගත්. බොහොම හොඳ සම්දිස්ථානය. මොකද ඥාගේ ඇති වෙන්නේ පුහුමානයක්වත් පුනෝකමක්වත් අහංකාරකමක්වත් නෙමෙයි. ආ මට මිනිස්සු සලකනවා. මං මට මිනිස්සු හොඳට මේ ගරු කරනවා කියලා ඉස්මනුස්සයා තුලේ තියෙන පුහුමානය. අහංකාරය. හැබැයි මේ දානශීලිය මේ හරියට ඇඳුමක්වත් නැතුව මේ විදියට මිනිස්සයා පුදුමාකාර විදියට අභ්‍යන්තරික වශයෙන් තමන්ගේ චරිතය විශ්ලේෂණය කරමින් ජීවත් වෙච්ච කෙනෙක් බොහෝ පේනවා. මොකද රහත් වීම කියන්නේ පරමාදර්ශයයි. ඒ පිළිබඳව මෙයා හිතේ තිබ්බ අදහස. ඇත්තටම මට මිනිස්සු ගලකන්නේ මං රහත් වෙලා ඇති. ඉතින් මේ බලනෝනේ මේ සිටිවිල්ල හරි මොටිනා දෙයක් නුර කෙනෙකුට තමන් තාක් වෙලා ඉන්නවා කියලා තාක් නෝනක් තාක් වෙලා ඇති කියන අනුමාන සිටිවිල්ලක් පව ඇති වෙනවා කියලා කියන්නේ එයා තුළ ඊට උවමනා කරන මූලික පසුබිමක්වත් තියෙන තත්ත්වයකින් ඔය මතු මානසික වශයෙන් පිළිගනි චරිතයක් වෙලා එහෙම හැංගීම ඇති වෙන කිසිසේ පිළිබඩක් නැහැ. ඒක මෙතන හරිම අපූර්ව දෙයක් කියනවා. ඥාන හිති ඇති වෙනවා මේ විදිහට සිටිවිල්ලක් මම රහත් වෙලා ඇති කියන. කතන්දරේ කියන හැටියට ඒ සිතිවිල්ල දැනගත්ත යාගේ අතීත සම්බන්ධකම් තිබ්බ අහලෙත් තේරසාවි සිතිවිල්ල දැනගෙන එයාට ඇවිල්ලා කියනවලු මෙහෙම එයා රහත් වෙලා නැහැ රහත් වෙන්න උවමනා කරන මාර්ගයකට සමීපික කෙනෙක් නෙමෙයි කියන්නේ මේක සමහර කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි එහෙනම් මේ පරචිත්‍ර ඥානෙදි බෙදීෙක් වෙන්න ඉපාය එතකොට මේක අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් එක්කෝ මෙයා තමන්ගේ යාළුවෙක් කරාද මේක අතනකොට යා මේක දිදී මේ ටිකක් විශ්ලේෂණාත්මකව මොකද මේ පරිසරය තුළ හිම මිනිස්සු හම්බෙන්න පුළුවන් එහෙනම් උපදේශය එහෙමත් නැත්නම් යකීල මිස්ට හයිට් කියලා බොහොම ප්‍රසිද්ධ කෙටි කතාවක් තියෙන එකම හිත විත් ආකාරයකට ක්‍රියාත්මක වෙන අවිදි තමන් තුලින්ම තමන්ගේ හිතවිල්ලට ප්‍රතිවිරුද්ධ හිතවිලි තියෙනවා ඒක මේ නිරන්තරයෙන් ආත්ම ගවේෂණය කරන චරිතයක තියෙන පුළුවන් ලක්ෂණය කොහොම වුණත් මෙතනදී දැන් මේ බාහිර උපදෙස් ලැබෙනවා බ්‍රහත් වෙනානේ රහත් වෙන සුදු තැනකට තැවිලා නැති දැන් මෙතනත් හරි අපූර්ව තැනක් තීරුම් ගන්නද චරිතයෙන් සාමාන්‍ය සමාජයේ චරිතත් සුවිශේෂී චරිතයකට තියෙන විශේෂත්වය දැන් මම හිතාගත්ත දෙයක් මම හරි කියලා මම හිතාගත්ත දෙයක් කියලා තව කවුරු හරි වෙනස් අදහසක් දුන්නොත් එහෙම මොහු කුරාගේ නැතිමත්කම වගේ තියෙන මිනිහ යදහම දීපු මිනිහත් එක්ක තමයි ගැටෙන් යන්නේ ඒ බාග සම්බිත් සූත්‍රවල කියනවනේ අච්චයන් අච්චියට උනපස්සේ කියන ගමන් ගැළුපාඩු ගොඩක් ඉන්නේ එම චේතු විශ්වාය සාධම්මන්න පටකරෝති අටපාඩුව දෙකක් නිවැරදි කරගන්නේ කියන්නේ අච්චයන් දේහයෙන් තත්ත්වය අදාධම්මන්න පටි ගන්නාදී කෙනෙක් මේ තමන්ගේ අටපාඩුව කියන්නම් දුන්නත් කින්නර දීපු මිනිහරත් එක්ක බයිනවදස් කියලා නිසා ඒක පිළිගන්න දුරු දන්නවා ඔබ තමයි සාමාන්‍ය සම්මත සමාජය තුළ කතජන ජීවිත ගත කරන බහුතරයේ ස්වභාවය දැන් මේ ධාරුචීරීගේ චරිතයේ විශේෂත්වය ඉස්මතු වෙන්නේ මෙතනින් මෙයාට තමන්ගේ යාළුවගෙන් තමන්ගේ අදහසට විරුද්ධ අදහසක් කියනවානේ ඔයා රහත් වෙලා තියන රහත් වෙන්න සුදුසුදැනකට තාපු කෙනෙක් කී මාර්ගිකවත් යන කෙනෙක් නෙමෙයි කියන්නේ. එනම් ධාරුචීරී චරිතයේ විශ්ලේෂණය කරන්න කරන්න පැහැදිලි වෙන්නේ මොහු පුරා යන චරිතයක වටිනාකම. දැන් මේ මෙයාගෙන් අහන්නේ එතකොට ධාරුචීරී අහන්නේ ඇත්තට මෙහෙනම් රහත් වෙලා නැද්ද කියලා. යාළුවගෙන් අහන්නේ ඔබ කොහොමද දන්නේ මම රහත් වෙලාද නැද්ද කියන්නේ. ඊට පස්සේ මේ අහන්නේ අනේ කොහොමද එහෙනම් රහත් වෙන්නේ? ඊට පස්සේ ඇයි මම නම් දන්නේ නැහැ. ඉතින් සුදුසු කෙනෙක් ඉන්නවා. මේ අහවල් දැන්. බුදුහාමුදුරුව ගැන කියන්නේ. මේ අහනකොටම ධාර්මචීයේ තුළ පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා බුදුහාමුදුරුව. දැන් දැන් අනේ මේ රහත් වෙන්න මඟ කියා දෙන කෙනෙක් ඉන්නවනේ මේ ලෝකෙ කියලා. දැන් මෙතන හරියම වටිනා සංදිස්ථානයක්. මිනිහ ප්‍රදේශාක්ෂිති ඉලගවම තමන් අනුගමනය කරනවා නම් සදාචාර ධර්මයක් ගුණ ධර්මයක් අවංකවම තමන් තුළ ඒ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න ඕන කියන පරිසරයක් තමන් තුළ දියුණු වෙනකොට අභ්‍යන්තරික වශයෙන් ඒ පුද්ගලයා හරියට අර පිරිසිදු කරන මැනිකක් බබලනවා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික වටිනා කියන ආකාරයෙන් උපමත් වෙනවා. මෙයා දකින්නේ අභ්‍යන්තරයමයි. දැන් ඔය බුදුහාමුදුරන්ගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න පෙර ආතුර ධර්මයෙන් කියන මූලික කරුණ ටික මෙතන පෙන්නුම් කරන්නේ. තමන් දිහා බලන්න කියලා කියන්නේ. තමන් තමන් හිත දිහා නෙමෙයි. මම යාළුවෝ කෙනෙක් රහත් වෙලා නැහැ. අනේ නම් රහත් වෙලා නැද්ද? එහෙනම් කොහොමද රහත් වෙන්නේ? දැන් බලනකොට අපූර්වත්වය මේක මේ චරිතවතින් ගත්තාම සමාජයේ අපි ආශ්‍රය කරන මිනිස්සුන්ගේ ඔය වටිනාකම් කීයෙන් කී දෙනෙක් තුල තියෙනවද? තමන් තුල කොච්චර දුරට තියෙනවද? මේවා අපිට වැදගත් වෙන්නේ දහම් කරුණු ප්‍රායෝගිකව යන ගමනේදී හරි අපූර්වත්වයක් අපූර්ව අත්දැකීමක් ලබා දෙන්නේ. ඊළඟට ධාරචීරියේ මේ මොහොතේම පිටත් වෙලා යනවා. අන්න අවශ්‍යතාවය ඔස්සේ දැන් මේ දැන් යන්න බෑ දැන් අවශ්‍ය වෙලා දැන් බඩ කියන දැනකට වේගයි දැන් රැවිලා මේ එනම් මම හිතුව දෙය මොකවත් මේ වෙලාවෙන් පිටත් වුණා යන්න පටන් ගත්තා. ඒකත් මහන්සියක් නැරයවිච්චාම තැනක නවතින උදේ ගමන පටන් ගන්නවම සුප්පාරක කියලා බොහොම දුරබැහැර ප්‍රදේශයක ඉඳලා ජීවිතාමාවන්නේ දක්වා එන ගමන පහසුවෙන් ආපු ගමනක් නෙමෙයි. නමුත් ඒ ගමන මෙයාගේ පුදුමාකාර වීරයකින් පුදුම ආසාවකින්. ඒ ශ්‍රද්ධාවක් තිබුණා. ඒ වගේ වීරයක් තිබ්බා. බොහොම හොඳ පැහැදිලි අරමුණක් තිබ්බා. බුදුහාමුදුරුවෝ හැමෙන්න ජේතවනාරාමයට ගියාම බුදුහාමුදුරුවනේ මේ භික්ෂුන් වහන්සේ එළිමහනේ සක්මන් කරනවා. ආ බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ පින්ඳ පාත වැඩියා කියන බව ඊට පස්සේ කොහොමද කියලා දැනගෙන බුදුහාමුදුරුවෝ හොයාගෙන යනවා. ඉතින් යනකොට දකින්න බුදුහාමුදුරුවෝ දකින්නකොට මෙයාට අවබෝධයක් ඇති වෙනවා. මේ බුදුහාමුදුරුවෝ තමයි කියේ. බුදුහාමුදුරුවෝ කියන වැඳ වැටෙනවා කියනවා. දේහේ දීකර සංගීතය සුඛයි. භාගීතු මහන්ස මට බොහෝ කාලයක් හිත සෝපින්ස පවතින ධර්මයක් දේශනා කරන්න කියන ඉල්ලීමක් කරනවා. බුදුහාමුදුරුවෝ කියන බාහිර මේ විලාය දැන් පින්ද පාන්තිය සඳහා යන වෙලාව පසුව ධර්මී දේශනා කරන්න පින්ද පාන්තිය. ප්‍රතිල්ලනවා නෑ මම මෙච්චර දුර බහ රජ්‍ය වාගෙන ආවේ බෝවාසිකින් බණ ටිකක් අහන්න. බණ කියන්නේ දෙවෙනි පාරකට බෑ මේකෙන් බුදුහාමුදුරු බෑ කියන්නේ කියනවා ඉවසන්ද. තුන්වෙනි පාර බාහිය කියනවා මගේ ජීවිතයට මොන අනුකූලක් වේවි කියන්න බෑ ඔබ වහන්සේ පින්ද පාද කළ ඉවරනකොට. ඒ වගේ නම් නැත්නම් මේ කාලේ මම බලන ඉන්නකොට ඔබ වහන්සේගේ ජීවිතයට මොන වගේ අනුකූලක් වේවි කියන්න බෑ. මේ දෙකම සිද්දුන තේම පාඩුව සිද්ධ වෙන්නේ මට. එතන බුදුහාමුදුරුවෝ බුදුදහමේ මූලික පදනම තමයි මෙතනදී මෙයා තර්කයක් විදියට නොගෙනවත් මේ කරුණ වශයෙන් කියන ශනබංගුරත් ඊළඟ මොහොත පිළිබඳව ජීවිතේ පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මෙතනදී අර බාහිය තුල තිබ්බ මේ අතික ආසාව මේ බණහන් තිබ්බ ලොකු ඕනෑකම ගමන් මෙහෙද මේ සියල්ලම සමනය දෙරලා බුදුහාමුදුරුවෝ ධාරුචීරියට ධර්මයේ කියලා දෙනවා. බොහෝම කෙටියෙන් බුදුදහමේ සමස්ත දර්ශයෙන් සම්පින්දණය කරලා මෙයාට මේ දේශනාවක් කරනවා. තේන හිත්වම් බාහිය ඒවං සික්ඛිරබ්බං. එහෙනම් බාහිය මෙන්න මේ විදිහට හික්මෙන්ද කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. මුලින්ම දිත්තේ දිත්තමත්සං භවිෂ්‍යති. බාහිය මෙන්න මේ විදිහට හික්මෙන්ද එහෙන් දකින්න දී දැකී මාත්‍යක් පමණයි කියන්නේ. සුතේ සුත මත්තම් භවිෂ්‍යති ආනදී ඇසීම් මාත්‍යක් පමණයි කියලා හිතන්නේ. මුතේ මුත මත්තම් භවිෂ්‍යති නාසයෙන් ආග්‍රහණය කරනදී දිවෙන් රස විඳිනදී ශරීරයෙන් ස්පර්ශය ලැබනදී ඒ මොහොතට පමණක් සීමා වුණු අධ්‍යක්ීමක් පමණයි කියන එක පැහැදිලිව පෙන්නුම් කරනවා මේ සාරුචීරිට කියනවා බුදුහාමුදුරුවෝ. ඊපස්සේ බොහෝම ලොකු අවධානයකින් මේ ශ්‍රවණය කරන ධර්මයේ සාරුචීරියගේ හිතට තදින්ම කාව දෙනවා. මෙයා කැඹුරින් මේ කියන්නේ තීරුම් ගන්නවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යතෝ කෝතේ බාහි දිත්‍ය දිත්තමත් සම්භවිෂ්‍යති සුති සුතමත් සම්භවිෂ්‍යති මුතේ මුතමත් සම්භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිෂ්‍යති. දැන් මේ විදිහට බාහිය ඔබ ඉක්මනකොට එහෙන කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා අරමුණු අරමුණු මාත්‍යක් පමණයි කියන බවත් සිතින් උපදවා ගන්නා සිතුවිල්ල සිතුවිලි මාත්‍යක් පමණයි කියන බවත් තේරුම් ගත්තාම සතෝතුං බාහියන තේන සතෝතුං බාහියන තේන සතෝතම් බාහියන තත්ත යතෝතම් බාහියන තත්ත සතෝතම් බාහිය නේව ඉදන හුරාන්න උභය මන්තරි ඒසේවන්තෝ දුක්ඛස්ස බුදුහාමුදුරුවෝ මේ ටික කියලා දෙනවා. එතකොට උපාදානයන් කොට නොගන්නා වූ මේ අරමුණු පිළිබඳව පවත්වාගෙන යන්නා වූ සිත ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියන් මගින් ලබා ගන්න අරමුණු අරමුණවල පවත්නා වූ මාත්‍රඥ ස්වභාවයේ ඒ මොහොත තුළ ඇති වී පැවතී නැති වෙන ස්වභාවයේ නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තාම ඒ අරමුණ තුලත් නේ අල්ලගත් දෙයක්වත් නේ. එතකොට මේ අන්ත දෙකින් මිදිච්ච හිතක් ඒ සියල්ලම නිදහස් වුණු මනසක් ඒ තුල බලාපොරොත්තු නිමුක්ති ඒ සේවන්තෝ දුක්ඛස්ස මේ ධර්ම දුකේ අවසානයේ විදිහට තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේක කියලා දුන්නාම ඒ කියලා දීපු දේ ගැඹුරුම ධර්මයේ ඒ කියන දේ වැඩි විස්තරයක් නැතුව මේ මොහොතේම අවබෝධ කරගෙන යයිත්නි බහැරෙලා යනවා. බුදුහාමුදුරුවෝ පින්ඳ පාත යනවා. ඊපස්සේ මෙයාට අනතුරුකට මුහුණ පාන දෙනවා. ඉතින් මේ කියලා දෙනක් කරනලා ජීවිතය හිරපත් වෙනවා. ඉතින් මේ පසු මේ සිද්ධිය බුදුහාමුදුරුවෝ දැනගෙන ඉදී අපිට ගිහිල්ලා විසුන් වහන්සේලාට කියනවා මේ නුඹලාගේ සබ්‍රමචාරී වහන්සේ නමක් නිකම් මේ ස්පුද්ගලෙක් නෙමෙයි. එයාගේ දේහය ගෙනහිල්ලා ආදාහනය කළා විධාතුන් වහන්සේලා ගන්නේ ගරු මන් දක්වන්න කියලා. ඉතින් අවසානයේ පැහැදිලි කරනවා මේ මෙයා රහතන් වහන්සේ කෙනෙක් විදිහට තමයි පිරිනොම් පෑවේ කියන බව බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරනවා කියලා. ශ්‍රේණීකින් ධර්මය අවබෝධ කරගත්ත පිරිස් අතර මේ ප්‍රධානිය තමයි බාහ්‍ය දාර්ශනිකයෝ. ධර්මයේ උගන්වනවා උග්ගටිතඥ විපටිතඥ නෙයි පදපරම කියලා. මිනිස්සුන්ගේ මේ අවබෝධයේ මට්ටම් හතර. ඒක හරියට උපමාවකින් පෙන්වන්න කරනවා මේ නිලුම් පඳුරක්. වතුරේ තියෙන නිලුම් පඳුර. නිලුම් පඳුරේ තියෙන නිලුම් කැකුළු. එක එක ස්තර වල තියෙන මට්ටම් වල සමහර නිලුම් කැකුළු වතුරෙන් උඩට ඇවිල්ලා තියෙනවා. ඉරේ එනකම් බලන්නේ ඉර පායනකොට මේ නිලුම් කැකුළු පිටි එක සිට එක පිටි සිට වෙලා නිලුම් පිපෙනවා. ඒ වගේ මේ උකටි දඥ පුද්ගලයා කියලා කියන්නේ ඊට අවශ්‍ය පසුබිම් පරිසරය ලැබුණු වහාම යා අවශ්‍ය කරන නිශ්චිත ඉලක්කයේ උපරිම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය පසුබිම් ගොඩනගාගත් කෙනෙක්. ධාරු සීරිය කියලා කියන්නේ ප්‍රීවාගේ තියෙනම ඥාන ශක්තියක් තිබ්බ කෙනෙක්. අභ්‍යන්තරික ගවේෂණයේ කියන එක හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක්. සම්මත ලෝකයේ ප්‍රත්‍යඥ ජීවිතයේ හැමතිස්සෙම බාහිර ලෝකය ගවේෂණය කරන්නට බාහිර ලෝකයේ ඉස්ස ගණඳුනු කරන්න පුරු පුරුදු වෙච්ච ස්වභාවයක්. ධාරු සීරිය කතන්දරයේ ජීවිත චරිත කතාව පුළුවන් පින්නම් කරන්නේ අභ්‍යන්තරික වශයෙන් ස්වයං ගවේෂණය පිළිබඳව බොහොම හොඳ පුහුණුවක් ලබා තිබ්බ කෙනෙක්. ඒකෙන් ප්‍රතිඵලයක් විදිහට මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයක් හොඳට තේරුම් ගන්න අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න ධර්මයක් එයාට හැකියාවක් ලැබුණා. ඉතින් අර වතුර යට තියෙන නිලුම් කපුළු කවදාවත් පිපෙන්නේ නැහැ වතුරෙන් උඩට එනවා. ඒ වාගේ අවශ්‍ය කරන මොහුරාගේ තත්ත්වයකට මේ බුද්ධි වර්ධනයක් ඥාන ශක්තිය වර්ධනයක් ප්‍රඥාවේ ජීවුණු ඇති වෙන තුරු ඒ ධර්මයේ තුලින් ලැබිය හැකි ප්‍රතිඵලයේ එක වරටම ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ අපි හැමදෙනාම එකතු වෙලා මේ ගන්නා සියලු ප්‍රයත්නයන් ප්‍රතිඵලයේ වෙන්නේ ඒ නිශ්චිත ප්‍රතිඵලයේ ලබා ගන්න සුදුසු වටිනාකම තමයි මේ ගොඩනගා ගන්නේ. මේ ගමන් හිතන්නේ ගහම් කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කරන අවශ්‍ය නැහැ. ඔබ හැමදෙනාම හොඳට දන්නවා මේ ඉන්ද්‍රිය සහ අරමුණ සිත මේවා මුල් කොටගෙන නිරන්තරයෙන්ම ගොඩනගා ගන්න කලීම ගැතියම කියන දෙක නිසා උපදින මේ කෙලෙස් ධර්මයන් නිසා මේ සතර දුක පවතිනවා. දුකින් මිදීමට නම් මේ උපාදානයන්ගෙන් ගැතියම වලින් නිදහස් වෙන මනසක් කොටනගෙන සබ්බන්තරික පාරිශුද්ධිය උපදවා ගන්න පුළුවන්කම තියෙන තුල ඉතින් මේ හැම දෙයකටම වැදගත්කම තියෙන්නේ අපිට දැනට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අර මේ ධර්මයෙන් කියන කරුණ, ඒ කියන්නේ ditthi ditthමත් සම්භවිසිතේ නෙමෙයි අපි පුහුණු කරලා තියෙන්නේ, කොච්චර දැක්කත් දැක්කදී අල්ලගන්න කේතයෙන් ගණන් කරන පුරුදු වෙච්ච හින්දා තමයි අද තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න හැම දෙයකටම බලපාලා තියෙන්නේ. අපිට ඒ අවබෝධය තිබ්බේ නැහැ, මඟ පෙන්වීම තිබ්බේ නැහැ. අපි එතකොට දැක්කදී අල්ලගත්තා, ඒත් එක්ක හොඳයි කියලා පිළිගත්තා, හින්නත්නම් ගැටුණා. ඊපස්සේ ඕකෙන් දුකක් වේදනාවක් සතුටක් බයක් ඇති වුණා. ඇසූ දේවලුත් එහෙමයි, ආග්‍රහණය කළ දේවලුත් එහෙමයි, රස විඳපු දේවලුත් එහෙමයි. ඔය විදිහට එකතු කරගත්ත මහා සංසාර රූමනා කරන දේශ ධර්මයන් රාශියක් ඉස්සර මේ ගමන. ඉතින් ඕකෙන් නවතින දැනකමයි පැහැදිලි වශයෙන් කරමින් පෙන්වුම් කරන්නේ. ඉතින් අපි හැමදෙනාම ස්වයං විශ්ලේෂණයක්, ස්වයං අවබෝධයක් Taman තුළින්ම මේ කරුණු මතේ බාහිර දාරු තීරිය අනුගමනය කළ ක්‍රමවේදය හරිම වැදගත්කමක් තියෙනවා. අපිට බුදු කෙනෙක් හමු වෙලා හෝ මේ බුදු සාමතරගේ ධර්මයේ අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් හැම දිස්සෙම Taman දිහා තමයි හැරෙන්න තියෙන්නේ. Taman පිළිබඳව තමයි ගැඹුරින් විශ්ලේෂණය කරන්න තියෙන්නේ. Taman ඉන්නේ කොතනද මේ කියන ධර්මයේ තුල? ඊවාගින් මේ ලබාගත සංවර්ධනය මොකද්ද? මේ ගතුම් කාලයේ තුල මේ දෙක අදීරින් අදීරින් ඉදිරියට යමින් මේ අවබෝධ ඥානයේ උපරිමයට ලබා මේ පත් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය හැම දිනා සතුවම් පවතින දෙයක්. ඉතින් ඒ තුළින් මේ ධර්ම අවබෝධය ලැබුණින් සතර දුකින් මිදෙන්නට සියලු දෙනාටම මේ ධර්මයේ මහෝපකාරී වේවා. ඔබ නමින් මේ ගේමෝ පීදුරුර ඥාති මිත්‍රාදී හැම දිනාටමත් සතරගත ජීවිත සූපත් වී සතර දුකින් මිදෙන්නටත්, ඒ වගේම දිව්‍යයන් සහිත සිය ලෝකයාටම මේ ධර්මයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සැනසීමක් ලබන්නට, උතුම් ධර්ම අවබෝධය ලැබුණු සතර දුකින් මිදෙන්නට මේ කුසල් දහම් හේතු වේවා කියලා හැම දිනාත්ම ආශිර්වාද කරනවා. ආකාසත්තාජ බුම්මත්තා දේවා අනාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තාජ බුම්මත්තා දේවා අනාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාජ බුම්මත්තා දීවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දීවාසතු කාලේන. සස්ස සම්පත්ති හෝතු ච සීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානි. ජීවිතේ දලුවක් මාතේ ඉරුවන් තරණින් යහපතක් වේවා, නිරෝගී සුව ලැබේවා. මේ කාර්යයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් ආශිර්වාද කරනවා. සුතුමාට නිදුක් නිරෝගී සුව ලැබී මේ සේවාව තව තවත් සිද්ධ කරන්න සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. කල්ලාන මිත්‍රනි, අද දවසේදීත් අපිට මහගේ වාසනාවක් උදා වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන්, පූජ්‍යපාද අල්ලායේ විමල රත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි මීට පෙරත් විසින් විට අසා ඇති නමුත් අපිට හිතට දැනෙන ආකාරයට වැදගත් සූත්‍ර දේශනාවකට සමන් දෙන්න. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ උන්වහන්සේ අපිට ඒ පසුබිමත්, ඒ වගේම ඒ තුළින් ඉගෙනගත් ධර්ම පිළිබඳව මතක් කරලා දුන්නා. ඉතින් අද අපිට ඒ ඔස්සේ මට හිත පුළුවන් මම හිතන්නේ කලින්ට සමුගිතේට හොඳ සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආචාර්ය කුගුරුගේට යොමු වෙනවා. අපිට මේ අද ඉස්මතු කළ දුන්න සූත්‍ර දේශනාව ඇසුරෙන් ඇත්තටම මේ දැක්කොත් දැක්කා පමණයි, එහෙම නැත්නම් ඇසුනොත් ඇසුනා පමණයි කියන එක අපි හැමදාම තැමතනවත් අහලා තියෙන දෙයක් වෙලා තියෙනවා දැන්. නමුත් ඇත්තටම මේ ඒක බොහෝ සරල මට්ටමට ගන්න බවකුත් පේන්න තියෙනවා. කොහොමද මහත්මයා, බොහෝ අය අපි සාමාන්‍ය කතා බහ කරන උටත් කට්ටිය කියන මම නම් එහෙම තමයි, මට එහෙම නෝ තමයි පොනේ, මම ඕවා ගණන් ගන්න නැහැ නේ. නමුත් අපිට හිතෙනවා මේ මේ බාහිය ඒ පරිබ්‍රාජකයා ඉතින් බොහෝ කලක් බොහෝ පෙර බවවල පෙරම් පොරලා ඒ විදිහට ඒක ඒ සූත්‍ර වචනයක් ආපු තරමට පීදෙන්න සූදානම හිටපු මලක් වගේ. එහෙම කෙනෙක් කියලා. ඉතින් මහත් ප්‍රඥාවන්ත විච කෙනෙක් කියලා. ඉතින් කුමක්ද මේ වචනයෙන් මොකද්ද අපි තේරුම් ගත යුතු වන්නේ? මම කැමති ප්‍රොෆෙසර් කෝබුරගේ දෙමළ ඉතින් අපි ඒ සූත්‍ර දේශනාවේ ගැඹුර දකින්න උත්සාහ කරන්න තවදුරටත්. හොඳයි. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඔබ වහන්සේ බොහොම හොඳට විස්තර කළා මේ විශේෂයෙන් මේ බාහ්‍ය දාරිචුතුමා මේ ගහම අහන්න කලින් අර මුල ටික පැහැදිලි කරද්දී එතුමාගේ ගුණධර්ම බොහොම වැඩිලයි මේ දහම ඇහුවේ කියන එක. ඉතින් ඒවත් අපි සාමාන්‍යයෙන් සමාවිත අවධානය යොමු වෙන්නේ නැහැ. වහන්සේ හොඳටම ඒක පැහැදිලි කරා. අර මේ ඔබතුන් රහත් නෙවෙයි කියනකොට ඒකට ප්‍රතිචාර දක්වපු හැටි. ඉතින් මේවා මම හිතන්නේ අපටත් බොහොම වටිනා උපදෙස් වෙනවා මේ දහම දැකීමේදී. මොකද සමහර විට අපිට යම් කිසි කෙනෙක් කිව්වොත් නැත්තම් අපි කාට හරි කිව්වොත් ඊට වඩා වෙනස් ප්‍රතිචාර තමයි අපිට දකින්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ. එතකොට එයා ඇහුවේ නැහැ අනිත් පැත්තට ඔයා කවුද මට එහෙම කියන්න. එහෙම නැත්තම් ඒ බාහිර කෙනා ගැන නෙමෙයි හෙව්වේ, තමන් ගැනයි. හැමයා මං රහත් වෙලා නැහැ කියනවා. එහෙනම් මේ තමන් තුල මොකක් හරි අඩුවක් තියෙනවා කියන පැත්තෙන් ඒකට විසඳුමක් ලබා ගන්නේ කොහොමද කියන පැත්තෙන් තමයි එතුමා හොයන්න ගත්තේ. ඊළඟට ඇහුවා මේ මං රහත් වෙලා නැත්තම් මේ රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ, කොහොමද මේ ධර්මය අහගන්නේ කියන පැත්තෙන් තමයි ඒ විස්තරේ ඇහුවේ. එතකොට මේ කියපු කෙනා ගැන මේ යාට බනින්න ගියේ නැහැ. ඔයා කවුද මට මේවා කියන්න? ඔයා භාවනා කරලාද නැත්තම්? ඔයා කොච්චර දහම දන්නවද මට ඔයා කියන්න? මං විතර මේවා වඩලා තියනවද? ඒ වගේ පැත්තක් නෙවෙයි. එතනින් මං හිතනවා අපිට මේ හුඟක් ඉගෙන ගන්න පාඩම් තියෙනවා එක පැත්තකින්. ඒ දෙවෙනි කරුණ වහන්සේ පෙන්නවා මං හිතන්නේ මේ ඒ කරුණ අහපු ගමන් එතුමා ඊළඟට මොහොතක්වත් බලා හිටියේ නෑ මට මේ වැඩ තියෙනවා, මේවා තියෙනවා, අරවා මේවා තියෙනවා කියලා. ඒ වෙලාවෙම පිටත් වුණා බුදුරජාණන් වහන්සේ දකින්න. ඒක එතනින් මට පේනවා මේකේ තර ඒ ශ්‍රද්ධාව වගේම ඊළඟට අප්‍රමාදය කියන එක. පමා වුන්නේ නෑ එහෙම දෙයක් තියෙනවා කියලා අහපු ගමන් ඒක හොයන්න යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේක පළවෙනි සැරේ ග්‍රහ කෙවුවහන් දෙවෙනි සැරෙත් ඉල්ලනවා තුන්වෙනි සැරෙත් ඉල්ලනවා. ඒ හැම සැරේම මේ එතන කියනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේයි සිතාගත නොහැක්කකි. ඒ නිසා මට මේ දහම දේශනා කරන සේක්වා කියලා ඉල්ලා හිටිනවා. ඉතින් එතනත් තේනවා එතුමාගේ ඒ ඇතුළත මනස කොච්චර වැඩිලද කියලා. දැන් අපි නම් සමහර විට ඉතින් දැන් බැයි නම් ඉතින් එහෙනම් අපි එන සතියේ හරි ඊළඟ මාසේ හරි මේක ඉගෙන ගමු කියලා කල් දාන ගතියක් තියෙනවා. ඉතින් මෙතුමා එහෙම නෙමෙයි. ඊට වඩා ගැඹුරට දැක්කා. ඒක තමන්ගේ පැත්තෙනුත් දැක්කා, අහගන්න කෙනාගේ පැත්තෙනුත් දැක්කා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි බුදුරජාණන් වහන්සේට කියන ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. නැත්තම් මගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් එතන පුදුමාකාර දැක්මක්. මම හිතන්නේ අපි බැලුවොත් මරණානුස්සතිය පැත්තෙන් බොහොම ඉහළට වඩලා තියෙන්නේ ඇති සමහර විට. ඒ සංසාර පුරුද්දක් හරි කොහොම හරි ඒ වෙලාවේ ඒ මට්ටමකට වැඩුණා මනසක් කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ කරුණු ටික බලනකොට පේනවා මේ දහම අහන්න කලින් අර තමන්ගේ පැත්තෙන් එන්න ඕන. අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ දේවල් කොච්චර දුරකට වැඩිලද. ඊළඟට තමන්ගේ පැත්තේ අර මානය කියන එක බොහොම අඩුවෙන් මේක අහගන්නම ඕන, මේ ප්‍රයෝජනයක් ගන්නම ඕන කියන පැත්තකින් ආවා කියලා. ඒක ඒ මූලික කරුණුත් බොහොම මම හිතනවා වැදගත් වෙනවායි කියලා. ඊළඟට අපි මේ අපි ගලුවත්ත මහත්මයා ඇහුවා වගේ මේ දිත්තේ දික්තමත් සම්භවිස්සති, සුපේසුතමත් සම්භවිස්සති, මුකේමුතමත් සම්භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිස්සති කියන එක අද මේ අපිට නිතර අහන්න ලැබෙනවා. ඉතින් බොහොම දෙනෙක් හරි සරල මට්ටමකින් අරන් තියන ඔබතුමා කිව්වා වගේ කියන්නේ අහන්න ලැබෙනවා. මම නම් ඉතින් මම භාවනා කරනවා මම මේ දිත්තේ දිත්තමත් සම්භවිස්සති දැක්කොත් දැක්ක විතරයි කියන මට්ටමින් කතා කරනවා අපිට අහන්න ලැබෙනවා. ඒක ඒ තරම් සරල දෙයක්ද නැත්නම් මේකේ ගැඹුරක් දකින්න ඕනද කියන පැත්ත අපි නුවණින් විමසිය යුතුයි මේ සූත්‍රයට අනුව. ඉතින් ඒ විමසීමේදී දැන් බාහියට බුදුරජාණන් කරන්නේ තස්මාතිහතේ බාහිය එවං සික්කිතබ්බං, එසේනම් බාහිය මෙසේ හික්මිය යුතුයි. එහෙම කියලා තමයි දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン උපේමතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන ඒ කරුණු හතර. ඒ හතරේදී අපේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා මේ ආයතන හය තමයි මේ පැහැදිලි කරන්නේ. කියන්නේ ඇසෙන් දැක්කොත් දැකීමක් පමණක් බව, ඇසුනොත් ඇසීමක් පමණක් බව, ඒ වගේම මුත කියන එක අනිත් ආයතන තුන, ඒ කියන්නේ නාසය දිව කය ආයතන වලින් මනහරි දැනුණත් ඒ දැනීමක් පමණයි. ඒ වගේම විඥාණයෙන් යම් කිසි දෙයක් දැනගත්තා නම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති කියලා ඒ දැන ගැනීම මාත්‍රය පමණයි කියන විදිහට හික්මෙන්න. එතකොට එහෙම හික්මුණාද නැද්ද කියන එක තේරුම් ගන්න මං හිතන්නේ ඊට පස්සේ ටික උදව් වෙනවා. එතකොට එවිත බාහිය මොනවද වෙන්නේ කියන ටික එතන පෙන්නනවා. ඒකේ යතෝකෝ තේ බාහිය දිත්තේ දිත්තමත්තම් භවිෂති, සුතේ සුතමත්තම් භවිෂති, මුතේ මුතමත්තම් භවිෂති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති, තතෝතම් බාහිය නතේන, යතෝතම් බාහිය නතේන, තතෝතම් බාහිය නතත්ත, යතෝතම් බාහිය නතත්ත, තතෝතම් බාහිය නේවිද න හූරං න උභයමන්තරේන කියලා. එසේවන්තෝ දුක්ඛස්සාති, මේ විදිහටම දුක කෙලවර වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ කියන වචන ටිකේ මේකේ මේ සිංහල තේරුමෙන් මං කියන්නම්, එවිත බාහිය නුඹ ඉන්නෝවේ, ඉන්නෝවේ කියන්නේ එයින් නොවේ කියන එක. යම් හේකින් බාහිය නුඹ ඉන්නෝවේද, එහින් බාහිය ඔබ එහි නොවේ. එතන දැන් මේකෙන් පේනවා මේ බාහිර ස්වභාවයක් ගැන කතා කරන්නේ. ඉන්නෝවේ ඉන්නවෙන විට එහි නොවේ. යම් හේකින් බාහිය ඔබ එහි නොවේද, එයින් බාහිය ඔබ මෙහිත් නොවේ, ඔය අතරකත් නොවේ කියන අදහස තමයි ඉතින් ගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් එක පැත්තකින් පේනවා අර සක්කාය දිට්ඨිය කියන එක පිළිහිටන්න බැරි මත්තමක්. ඉතින් එතනින් එහාට යන්න මෙතන ධර්මතාවය තියෙනවා කියලා පේනවා. මොකද බාහ්‍ය ධර්මචීරිය රහත්තාවයට පත් වුණා කියනවා දැන් මේක මෙනෙහි කිරීම තුල. ඒ ධර්මතාවය එතන තියෙනවා. එතකොට මේ ඔය ආයතන හය භාවිතා කිරීමේදී සිද්ධ වෙන සිද්ධියක් මේ කතා කරන්නේ. එතෙන්දී අපිට මතක් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අර සමහර තැන්වල කියනවා, එතකොට ඇහැ පාවිච්චි කරන්න නිමිති අරගන්න එපා. නැත්නම් ඒ ඇහෙන් දැනගන්න රූපයට අහු වෙන්න එපා කියලා. කන පාවිච්චි කරන්න නිමිති අරගන්න එපා. නිමිති අනුයන්ජනව දේව ගන්න එපා. එහෙම නැත්නම් ඒවට අහුවෙන්න එපා. එතකොට දැන් මෙතන ඒ මතක් කරගන්න ඕන. එතකොට මේ ඇහැ වසාගෙන සිටින තත්වයක්වත් ඇහි ක්‍රියාකාරීත්වය නැති කරන මට්ටමකුත් නෙමෙයි. ඇහෙන් දකින මොහොතෙම සිද්ධ වෙන්න ඕන දෙයක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. දිත්තේ දිත්ත නැත්නම් බහුවිස්සති කියලා. ඉතින් එතන මම දකිනවා දැන් අපි ඒ දැකීමකට අමතරව අපි මොනවා හරි උතෙන්ට එකතු කරනවා නම් අන්න ඒ ටික අඳුර ගන්න අවශ්‍යයි. දැකීමකට අමතරව. ඒකට දැකීම මාත්‍රයට අමතරව අපි එකතු කරගන්නේ ඒවා තමයි නිමිති වශයෙන් ගන්නවා කියන්නේ. ඒ කියන්නේ බාහිර රූපයක් තියෙනවා. එහෙන් දැකලා දැනගන්න ඕන බාහිර රූපයක් තියෙනවා. ඒ වගේම ඒ රූපේ දකින්න මේ පැත්තේ ඇහැක් කියලා දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ මේ භෞතික වශයෙන් තියෙන පවතින ස්වභාවයකට අහු වෙන ගතියක් සාමාන්‍ය ලෝකයාගේ තියෙනවා. එතකොට අන්න ඒවා මේ දැකීම කියන සිද්ධියට අයිතිද නැත්නම් ඊට අමතරව අපි ඒ ඇත්ත ඇති හැටි නොදන්න කම මත නැත්නම් තව විදිහට කිව්වොත් අවිද්‍යාව මත පනෝන දේවල්ද කියන එක. එතකොට මේ දිත්තේ දිත්ත මත්තන් මට්ටමෙන් නැවතුණා නම් අවිද්‍යාවෙන් පනෝන ඒවා එතන තියෙන්න පුළුවන්ද? එහෙම බැරි වෙන්න ඕන. තර අවිද්‍යාවෙන් පැනවීම මොනවද කියන එක දහමට අනුවම අපිට තේරුම් ගන්න වෙනවා. එතන මේ එක එක ආයතනෙට අරමුණු වෙන දේවල් ඇසට නම් රූප, කනට නම් ශබ්ද, ඒ විදිහට ඒ දකින්න පුළුවන්. ඒ වගේම අපිට තෝතෙන් වල දකින්න හම්බ වෙනවා. එතකොට මේ කියන අජත්ත ආයතනත්, අහිත්ත ආයතනත් වලට ප්‍රත්‍ය වෙනවයි කියලා අවිද්‍යාව. කියන්නේ අවිද්‍යා ආහාර කර්ම තණ්හා ප්‍රත්‍ය වීම තුලමයි මේවා මේ පැනවෙන්නේ කියන ප්‍රත්‍ය වීමක් තියෙනවා. ඉතින් යම් කිසි දෙයකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා නම් එහෙනම් අවිද්‍යාව මුල් වෙලා සකස් කරන ටික යෙදෙන්න පුළුවන්ද මේ අවස්ථාවේදී කියන එක. අන්න ඒ කරුණුත් එක්ක මේක නුවණින් විමසුවත් යම් කිසි මාර්ගය ගැන අවබෝධයක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි ඒ ටිකත් සිහියේ තබාගෙන මේ සාකච්ඡාව ගෙනියන්න උත්සාහ කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොගලගේ මහත්මයා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාමත් අපත් සමග ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඒ කොගලගේ මතුකඩු දීපු කාරණාවනුත් එකතු කරගෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ඇත්තටම දිත්තේ දිට්ට මත්තන් කියන්නේ කොතෙන්ද ස්වාමීන් වහන්සේ? දැන් එතුමාත් අපිට පැහැදිලි කර දෙන්න හැදුවා. පැහැදිලි කරලා දුන්න ඇත්තටම මේ අවිද්‍යාව ඇතුව තැනක් තියෙනවා නම් මේ දිත්තේ දිට්ට මත්තන් කියන තැනින් ඔබට කියලා කියන අර්ථයෙන් කියන්නේ දැන් යමක් මගේ මේ එක පැත්ත දිහා දැන් මම බලන් ඉන්නවා. මේ පැත්ත හැරෙනකොටම මට කිසියම් යමක් දිස් වෙනවා. ඒ දිස්සුනාම මම ඒ දේ හඳුනා ගැනීමක් සිදු වෙනවා. ඒ මෙයයි කියලා උදාහරණයක් ඇටින් දැන් මෙතනම පුටුවක් තියෙනවා. මේක පුටුව කියලා මට හිතෙනවා නම් අතු පාට පුටුවක් කියලා දැනගත්තම ඒ දිත්තේ දිට්ට මත්තන් කියන්නේ සවන්වාස මොකද්ද? ඒක මම පුටුවක් කියලා දැනගෙන ඒ දැන ගැනීම කියන තැන වෙනකොට දිත්තේ දිට්ට මත්තන් ඔබට ගිහිල්ලාද? එහෙම නැත්නම් එතකොට මම ලෝකේ සහ බැඳිලාද? අන්න ඒ වගේ ගෞරවනීය සවන්වාස අපිට පොඩ්ඩක් ඒක ගැන තුරු වාසයේ තේරුම් දෙන්න තිරසන්. නෑ තිරසන්යි මේ කෝකලකින් මහත්තයා බොහොම මොනින් පැහැදිලි කළා. මේකේ ගන්න තියෙන දේ විවිධ පැති වල මොකද තියෙන ඇත්තටම විදර්ශනා ඥානෙ යථා භූත ඥාන දර්ශනයමනේ දැන් සම්පින්නේ කියලා තියෙන එතන. එකක් තමයි යථාර්ථය තුල ඇත්තටම කිසිම දෙයක් අපිට මේ මොහොත තුල ග්‍රහණය කරගන්න බැහැ. අපි ඉන්නේ බෑ. එමතිේම තියෙන අතීත අත්දැකීමක් තමයි වර්තමානයේ විදිහට අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒක බොහොම කියන්නේ ඒ තරම් මේ ශක්ති ප්‍රවාහයක් මෙතන තියෙන දැන් ඇහැට පේන රූපයක් දිහා බලනකොට ඇහැයි රූපයයි මේ හිතයි එකතු වෙලා ගොඩනගන ක්‍රියාවලියේ හිතට ඇවිල්ලා තියෙන හිතට අරමුණක් කොට අරන් තියෙන තිබුණු දෙයක්. මේ මොහොත තුළ පවතින දෙයක් නෙමෙයි රූපයක් වෙනස් වෙලා එහෙනම් අරමුණක් වෙනස් වෙලා ඊට පස්සේ ඒ හිතට එනකොට ඒ සිතිවිල්ල අර වෙනස් වීමේ ක්‍රියාවලියත් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හොඳම දේ තමයි විදර්ශනා ඥානයේ යමක් දිහා බලනකොට බුදුහාමුදුරු කියන්නේ හැම තිස්සෙම වැදගත් දැන්නේ අපිට මතකෙට ප්‍රകൃතිය හැට පේන්නේ නැහැ අපි දකින වස්තුවක ස්වභාවයෙන් ඒ බාහිරින් පේන්න තියෙන්නේ වර්ණයක් සහ හැඩයක් ස්වරූපයෙන් දැන් අපි ඒහා සම්බන්ධ අතීත අත්දැකීම් තියෙනවා මලක් ගත්තාම මල දකිනකොට මල ලස්සනයි හොඳයි කියන එක තියෙන්නේ අපි ඒහා සමාන අතීත අත්දැකීම් ගණදෙනු කරලා තියෙන නිසා. එතකොට මේ මොහොත තුලත් එතකොට ඒ විදිහ මලක් දකිනවා. අපි මලේ ලස්සනත් එක්ක සාහයයත් එක්ක අපි පිළිගන්නවා. දැන් මෙතන දිත්තේ දිත්තමත්සන් භවිෂ්‍යති. ඔක අනිත් පැත්ත ගත්තාම දිත්තේ දිත්තමත්සන් න භවිෂ්‍යතිනේ. මේ මොහොත තුල අරමුණු මාත්‍රයක් විදිහට නෙමෙයි ගන්න එක උපාදානයක් කරගන්න මේක ලස්සන දෙයක් මේක හොඳ දෙයක් මේකෙන් සතුටක් තියෙනවා ඒකට දැන් වුන් අපි අර සතිපට්ඨානය කියනකින් ඈත් වෙලා බලන්න සිහියෙන් තොරව අරමුණ දිහා බලනකොට ඒකේ තියෙනවා අපිට ආස්වාදේ කරන්න දෙයක් තියෙනවා පිළිගන්න දෙයක් තියෙනවා රස විඳින්න දෙයක් තියෙනවා දැන් ඕක තමයි හරි වැදගත්කම තියෙන අපූර්ව අධ්‍යක්ෂණය වෙන්නේ මේ ඥාන දර්ශනය තුළ අපි මෙතෙක් කාලෙන් ජීවිතේ මොනියම් හෝ දුකක් විඳිනවානේ. ඒ විඳින දුකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ සිහියෙන් තොරව දැක්කදී පිළිගත්ත හින්දා. අහපු දෙයක් එක දෙවල් විදිහට අරමුණු වශයෙන් ගත්ත දේවල් වල ප්‍රතික්‍රියාව නිසා තමයි ඒ දුක. දැන් මෙතන අවසානයේ කියන්නේ මේ සේවන්ත දුක්ඛසාති. දැන් උදාහරණයක් කියමු දැන් අපි අද මොනියම් හෝ දෙයක් නිසා දුකක් විඳිනවානේ. හැබැයි ඒකේ අපි අතීතයේදී අපිට ඒක අරමුණක් වෙලා උපාදානයක් නොවි පැවතුනා නම් ඒකෙන් ඇතිවෙන්න තිබ්බ දුක වර්තමානයේ තුල නැහැ. ඒකේ අවබෝධ ඥානය අපි හැම තිස්සෙම වැදගත් වෙනවා ප්‍රායෝගිකව මේ මොහොත තුල දැන් අතීත සිද්ධීන් ඔක්කොම අතීතයේ අතීත අත්දැකීම් හරි වැදගත් වෙනවා. අතීතයේ මෙවැනි දේවල් කොච්චරවත් අත් විඳ උපාදානයෙන් කොට ගත්තා. ඒක මේ හැම දෙයකින්ම ලැබුණේ මොකද්ද මේ ආදීනවයන් විවිධාකාර විදිහට අපි පසුපස්සේ ලෝ බැලඳා. ඒක නිසා දුකක් ඇති වුණා, බයක් ඇති වුණා, තරහක් ඇති වුණා, වේදනාවක් ඇති වුණා, සෝකයක් ඇති වුණා. දැන් ඔය මේ ආශ්‍රිත කරුණු ගත්තාම ඒ මොහොත තුළ සිහිය පිහිටවාගෙන අරමුණක් අරමුණේ ස්වභාවයක් හරියට නොදැකීම නිසා හිතන්න බැරි තරම් දුක් ගොඩකට මැදි වෙනවා. ඉතින් මේක තමයි සතර ප්‍රයත්නක හේතු වෙන්නේ. සතර ගොඩනැගෙන තොතන සිහිය පිහිටවාගෙන අරමුණ අරමුණේ සැබෑ ස්වභාවය දකිනකොට එතනින් එතන ඉතින් අරමුණ පිළිගැනීමත් එක්ක සිද්ධ වෙන්නේ සතුටක් නේ ඇලීම ගැටීම කියන දෙක නෙමෙයි මානසික වශයෙන් තියෙන්නේ මේ දෙකෙන් නිදලා සිහිය යුක්තව අරමුණ පිළිබඳව විශ්ලේෂණාත්මක දැනුමකට යනකොට ඉතින් අරමුණ මූල කොටගෙන දැන් අවසානයේ කියන්නේ දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අවසානයේ ධර්මනේ මනසින් දැන් ඔක්කොම කියලා මේ මනසට අධ්‍යක්ෂණය ලබා දීලා තියෙනවා පිටී දුපුදවල තියෙනවා මේ විදර්ශනා ඥානයේදී පිළිවෙලකට දැන් දැස පියාගෙන සම්බන්ධක බලනකොට හිතේ උපදින සිතිවිල්ල මේ සිතිවිල්ලම විශ්ලේෂණය කරලා බලන්න ඒකේ යම්කිසි බාහිර අරමුණක් වගේ දෙයක් නැහැ මෙතන තියෙන්නේ කරමුණු හරහ ලබාගත් අත්දැකීමක ප්‍රතිඵලයක් ඒ සිතිවිල්ල තුළ තියෙනවා. ධර්මයේ කියන්නේ අන්සම් මනසින් එක්කෝ මේ සිතිවිල්ල විශ්ලේෂණය කරලා බලනවා. මේ සිතිවිල්ල විශ්ලේෂණය කරලා බලනකොට මේ සිතිවිල්ල හරහා ඇති වුණේ කොහොමද? මේ සිතිවිල්ල මොන කොටගෙන උපදින ස්වභාවය මොකද්ද? සිහි පවතින මායාකාරී ස්වභාවය. මේ හැමදේම බොහොම පැහැදිලිව පින්පුර ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මුදු උදාහරණයක් ඉදිරි ගත්තාම අපිට යම් කිසි දෙයක් නිසා මේ උපදින මොනියම් හෝ සිතුවිල්ල. මේ උපදින සිතුවිල්ල තමයි ප්‍රියාවක් බවට පත් වෙන්නේ. එතකොට මේ සිතුවිල්ලම ගැඹුරින් විමසලා බලන්න එයාට සිතුවිල්ල හරහා මේක ප්‍රියාවක් බවට පත් වෙලා ඒක ඉල්ලගෙන ප්‍රතිඵලය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙයා මේ ලබන අත්දැකීම තියෙන මෙවැනි ක්‍රියා මේ සිතුවිල්ල ක්‍රියාවක් කියලා මේකෙන් නිවන ප්‍රතිඵලයක් ලැබුණොත් ඒක මේ සැපට හිතන දෙයක්ද දුකට හිතන දෙයක්ද තමන්ගේ සැනසීම තේසන දෙයක්ද, වේදනා පීඩා පිණිස පවතින දෙයක්ද, තමන් මානසික වශයෙන් තමන් සංවාදයක නිරත වෙන දෙයක් නේද? ඊට පස්සේ ඔය අභ්‍යාසය තුළම යනකොට කිනකොට පුළුවන් දීර්ඝ කාලීන වශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබන්නට පිටිවිල්ලක් උපදිනකොටම ඒ උපදින පිටිවිල්ලෙන් මේක දේශහල පිටිවිල්ලක් මේකින් ලැබෙන්නේ නිවන ප්‍රතිඵලයක්. ඒ නිසා මේකින් මිදෙන්න ඕනේ, මේක අයින් කරන්න ඕනේ. ඊළඟට ඒ පූර්ණෝම යනකොට මේ ඒ ද්වේෂය කියන එක හරි තේරුම් ගන්න ඒ ප්‍රතිඵලයක් දැකලා ඒකෙනුත් මිදෙන්න. ඊළඟට ඊයසීම පරමාමයි කියන්නේ ඒ ගුණාත්මකව දියුණු කරන්න උවමනා කරන මානසික ශක්තියකින් ඒක අපි සම්මත ලෝකයේ තුල ඇහැට පේන වර්ණයක් කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ජීව විද්‍යාත්මක රසායනික ක්‍රියාකාරීත්වයක් බාහිර ස්වභාවධර්මයක් ඇතුළේ ප්‍රතිබලයක් මිස යම් වෙනින් තියනවා පේනවා. ඒ වගේම අපි වර්ණයේ හැඩය දකිනවා. ඒ දැකීම එකක්. ඒ දැකීමදී නෝනින් දැකීමේදී අපිට ඒ නිසා ඇතිවෙන කියන ගැටලුව විසඳා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් නෝනින් නොදකිනකොට මේවට යන්න මගේ වෙනවා. අ මේක හොඳයි. මේක වටිනවා. මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒතර මේක ආකර්ෂණීය. මේකෙන් සැපයක් තියෙනවා. දැන් අපි සම්මතිය තුළ ගොඩනැගිච්ච ජීවිතේ අපි දීපු වටිනාකම් අගයන් එක තම ගණන් කරන්න පුරු වෙන්නේ. මොකද ඒකට ආවේනික දේ බවට පත් වෙලා තියෙන්නේ. මේ බාහිර ලෝකේ අරමුණු වශයෙන් ගන්න හැමදේම යම් අගයන් වටිනාකම් තුළ දකිනින් මේවා උපාදානයෙන් කොට ගනිමින් ලබාගත් අත්දැකීම නිසා තමයි මේ ජීවිතේ අපි මේ මොනපාන සියලු මොනවහරි විෂණයන් පීඩාවන් දුක් කරදර මොනවහරි දෙයක් තියෙන හැම දෙයකටම හේතුව එතන තමයි තියෙන්නේ. අන්න එහෙමනම් සිහියෙන් යුතුව මේ අරමුණු වල ස්වභාවය මොනින් දකිමින් ඒවා විශ්ලේෂණය කරමින් අපි ඒක උදාහරණයක් දැන් ලස්සන මලක් දැක්කහම මේ මලේ ලස්සන පේනවා ඇහැට. හැබැයි ඒකම අරමුණක් කොටගෙන විදර්ශනා ඥානය අපිට දියුණු කරගන්න පුළුවන්. දැන් මේ මල සමානුකූල කොහොමද මලක් එකපාර හැදුන්නේ? ඔගේ ආරම්භයේ ගන්න පුළුවන් කිහිල්ල බලන්න ඕනේ. කොහොමද මලක් ඇති වුනේ? දැන් මේ දකින මල කොහොමද පවතින? මේ පවතින මලේ ස්වභාවය මට පේනවා හරියට. හිතන්න බැරි වේගයක් තුළ මේකේ හැම අංශුවක් පාසාම පරිදි ක්‍රියාකාරීත්වයක වෙනස්කකට ලක් වෙන දෙයක්. දුෝගම කිහිල්ල ඊට පස්සේ ඇඳ යනකොට පරිගල යනවා. දවස් කීපයක් යනකොට ඊට පස්සේ දුවිලි බවට පත් වෙන. දැන් විදර්ශනා ඥානය පුහුණු කරගත් හිලක් එක් යනකොට දැන් ඔය ක්‍රියාවලියේ කාලයක් මුළුල්ලේ පුහුණු වෙනකොට මේ එයා එහෙන් දකින දෙයක් දැක්කත් ඒ අර අවබෝධයත් එක්ක තමයි දකින්නේ. ඒකට ඒ අරමුණ වශයෙන් ගන්න හැම තීකම ස්වභාවයේ යථාභූත ඥාන දර්ශනයත් එක්ක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ ඥානයකුත් එක්ක තමයි යමක් පිළිබඳව දකින්නේ. ඒකට ඒ නිසා මොනදේ ඇලීමක් ගැටීමක් හෝ දුවක් ඇති වෙන දෙයක් ඉඳකටක් ඇත්තෙම නැහැ. ස්වභාවය තුළ යදිනු කරගත් මානසික ශක්තියක ඒකම තමයි දැන් මම මගේ කියන සිතුවිල්ලෙන් පුද්ගලයා මිදෙන්නේ. දැන් මේකෙන් සංගෝධින්න මමත් තියෙනවා. නන්ද රාජසාරක තත්ත්වතරා දිනන්දින්. මේකත් මේ ඇලීම බැඳීම කියන එක තමයි තල්ලු කරන්නේ. මේ මානසික කොහොමද දැන් හිත අපි පුදු වෙනා තියෙන්නේ යමක් දැක්ක දෙයත් එක්ක ගණඳුනු කරන්න තමයි හිත පුහුණුවලා තියෙන්නේ. ඒක තමයි මේ සත්‍යඥාන මානසික ස්වභාවයේ ඒක තමයි ආවේනික දේවල් පාටක. ඒක එහෙම නෙමෙයි ඊට වඩා මේ යථාර්ථවාදී ක්‍රමවේදයක් මේක තියනවා කියන එක අර ගැඹුරු දර්ශනයක් මේ හිතට ආවේනික දෙයක් බවට පත් කරන්නේ අර දිට්ඨි විසුද්ධිය. මේ චිත්ත පාරිශුද්ධ භාවය ඇති කරන ක්‍රමවේදයට හිත ආවේනික දෙයක් බවට පත් කරනවා. ඒක ප්‍රතිපලයක් ඉදිරිය ගත්තාම පිට හැලෙන්ද යමක් තියෙන තැනකදී සාමාන්‍යයෙන් ඇලීමෙන් තොරව ගැටීමකට හේතු වෙන දෙයකදී ගැටීමෙන් තොරව දුකක් ශෝකයක් බයක් වේදනාවක් කියන තැනකදී ඒයින් මිදුණු මනසක් ඇතුව සිහියෙන් යුක්තව බාහිර ලෝකෙන් ලැබෙන කර්මවලට බොහොම සාමකාමී ප්‍රතිචාර දක්වන්නේ ඒක තමයි අභ්‍යන්තරික දියුණුව තමයි මෙතනදී ප්‍රධාන වෙන්නේ. ඒක මම දැන් හුඟක් තව සාකච්ඡා කරන තියෙන ගැඹුරු ඕකන පොතන තමයි ඇත්තටම මූ සංස්කාරයෙන්ම ගැට ගහලා තියෙන තැන. ඔබේ සිතන්තාව මෙදෙන තැනක් තියෙන්නේ. ඒ නිසා මේක පැය ගානක් ඉතින් කතා කරන් තියෙන දෙයක්. ඉතින් අනික් අයට තවස්ථා දෙමින් මම හැම දිනකටම පෙරවසම ප්‍රාර්ථනා කරමින් නවතිනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි සාදු සාදු සාදු. මම එවනම් වසන්ත මහත්මයාට වෙන්න. වසන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් මේ සම්බන්ධයෙන් අපට ආලෝක ලැබා දෙන්න. ඉන් අනතුරු මම ගෞරවයෙන් පද්ම මහත්මියට ආරාධනා කරනවා. හොඳයි වසන්ත මහත්මයා. සාන්දස්මින් අවසරයි ස්වාමීන් වහන්සේ. කල්‍යාණ මිත්‍රයන්ට අවසරයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ ડોક્ટર කොට්ගලගේ මහත්මිය හොඳට පැහැදිලි කරලා තිබුණා අපිට මේ කාරණාව ගැන තරහ මතමකට ඔතනදී අපි හුඟක් කාලවට රූපයක් කියන එක ඇහැට දකින්නවා කියන්නේ අපි ඉස්සෙල්ලම බලන්න ඕන දැන් දකින්නවා කියන්නේ මොකද්ද මේ සිද්ධිය වෙන වෙන්නේ කියලා. ඇත්තටම දැන් දැක්ම කියන එක තියෙන්නේ ආයතන දෙකක් හරහා අතර අවසානයේදී. ඉතින් ඉතලදී දැන් අපි හිතනවා අපි දැන් ඇසට දකින්න දේ අපි ඇසක් උපදවා ගත්ත ඒ මොහොතේට ඒ කියන්නේ අපි ඇස කියලා කියන එක අපි දන්නේ නැහැ. අපි දකින්න දේ ගැන කිසි අවබෝධයක් නැහැ. අපි දැන් දැක්කම කරද. ඒ පළවෙනි අවස්ථාව තමයි ඒක. ඉතින් ඒ අවස්ථාවේදී අපි ධර්මයේ කියන දේ තියෙන්නේ අපිට රූප සංඥාවක්. ඒ කියන්නේ වර්ණසකහනක් තමයි මේ දෘෂ්ටි විචාරයට පතිත වෙනවා කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී කිසිම හැඟීමක් නැතුව අපි එතන යම් කිසි විදිහකට සංඥාවක් ඇති කර ගන්නවා. හැබැයි මේ සංඥාවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දැක්කේ මොකක්ද කියන එක. දැක්කේ මොකක් හරි මේ සතහන. ඒ සතහන දැක්කම අපි හදා ගන්නවා කිසිම මේ පළවෙනි අවස්ථාවේදී අපි හිතින් හදා ගන්නවා සම්පූර්ණයක් දැක්කා. එතකොට ඒ අනුව විඥානයක් හැදෙනවා. එතකොට චක්ම පරික්ෂණයේදී උපදින චක්ක විඥානය කියන්නේ ඊතර විහිදු විඥානෙට තමයි අපි ගොඩනගා ගන්නෙ දෙයක්. ඊට මේ අවස්ථාවේ මේක බොහොම සියුම් අවස්ථාවක්. මේ ගොඩාක් තමක් වේගින් වෙනකොට මේ බුදුන් වහන්සේ මේක වෙන් කරලා හඳුනගන්න කියන්නේ මෙතන දෙන්නේ ආයතන දෙකක් කරා. මොකද අපිට ගොඩනගින්නේ මේක අපි දැකින්නේ මේ දලත් මහතුක මේ පුටුවක් කියනවා. පොතක කියන්නේ අපි ඉගෙන ගත්ත දෙයක්. නැත්නම් අපි දන්නේ නැහැ මොකද්ද මේක. ඒ ඒ අවස්ථාවට ගියයි කියන්නේ මේ පුතුව මගේ මේ පුතුව අරයාගේ මේ පුතුව යට උඩ යට ඔක්කොම කාල පරිච්ඡේද ඔක්කොටම යට වෙලා මේ පරණ පුතුවක් මේ අලුත් පුතුවක් ඒ ඔක්කොටම යට වෙලා ඉවරයි ප්‍රපංච තත්ත්වෙට. ඒ කියන්නේ තරමටම ගිහිල්ලා අපි ඒ අවසානයේ. ඒකට මේ පුතුව. නමුත් ඔතනදී දැන් එහෙම වෙන්නේ නම් අපි එතන ආයතන දෙකක් එකට සම්බන්ධ වීමක් තමයි උනේ. මොකද ඇස කියන එක ඉපදිලා ලබාගත්ත පිළිතුරයක් එක්කම ඒ සංඥාවෙන් අපි ගත්ත දේ ගැන දැන් අපි ඊට පස්සේ විශ්ලේෂණය කරන මනස ඇතුළ තුළ මේ පෙර පුරුද්ද පෙර දෙයක් අපි හිතට එනවා තනිකර. මේ කියන්නේ මෙහෙම දෙයක් ඉගෙන ගත්ත දෙයක්. ඒකත් මනසෙන් හදාගත්ත දෙයක්. මනස තුළ පෙරිත නිමිත්ත පෙර නිමිති ඒ නිමිති ඇති කරගත්තේ ඊට කලින් අවිද්‍යාව නිසා. ඔය වගේ පස්සෙන් පස්සට ගියාම අවිද්‍යාව මත ගොඩනගා ගත්ත අන්තරාවක් මත තමයි කියන්නේ. ඒක වාස්තව ගලාගෙන එනවා කියන්නේ ඕකයි. නිමිති ගලාගෙන එනවා. ඉතින් ඒකට සංසන්දනය කරලා දැන් මනස තුළින් මනසින්නම් කියනවා මේ තියෙන්නේ නම් මේ මල කියලා. ඔන්න දැන් එතන අධිවචන කියන්නේ එතන වචන අධිවචන මේ ආරලිය මල. මුල අවස්ථාව නිකන් මොකක්වත් නැහැ නේද සටහන. ඒතර නිකන් ගැස්ටි ඇත්තටම කියලා නම් එතන කෙරේ නාමකය. ඒතර නාමකය පටික සම්පස්ත ඇතුළේ ඇතුනේ මුලදී. ඒත් මේක අධිවචන කරලා කිව්වා දැන් මෙහෙමද ඒක එහෙම යනකොට ඒ සත්‍ය එනකොට මේ අවිද්‍යාව තුළදී අපිට ඒක අහු වෙලා ලෝකෙට. ඉතින් දිත්තේ දිත්තමන්තං කියන්නේ මේ මගදී මේ මොදුපින්දක සූත්‍රය අනුව මේ මගදී මේක බ්‍රේක් ගහලා නතර කරන්න එහෙම දෙයක් නැහැ. නමුත් අපිට බලන්න ඕනේ මේ ආයතන දෙක වෙන් කරගන්න. මොකද්ද මන ආයතනයයි මේ චක්ක ආයතනයයි කියන ආයතන දෙක වෙන් කරලා බලනකොට එතන හැදෙන්නේ වෙනතර මේ ස්පර්ශය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද බුදුන් වහන්සේ නාම වලට කිව්වේ වේදනා සංඥා චේතන පස්ස මනසිකාරය. පස්ස සහ මනසිකාරය කියන දෙක සංදි විලාසී විඥානයි. විඥානයේ මේක උපද්දවල මැජික් කාර්යයක් වගේ එක පෙන්නනවා අද්දල. ඒ විඥානයේට අහු නොවෙන නිසා මේ ස්පර්ශය කියන එක ස්පර්ශය තේරුම් ගන්න නම් අර ආයතන ත්‍රිත්වය දකින්න ඕනේ. එහෙනම් චක්ක ආයතනය මන ආයතනය. ඒ දෙක වෙන් කර ගන්න උත්සාහ කරන සම්පූර්ණ භාවනාවේ ඒ කියන්නේ එහෙම දෙයක් නැහැ. මේ මානසික තුළ හැදිච්ච දෙයක් තමයි මේක. අපි ලෝකේ මවාගත්ත ලෝකයක්, මලකුත් නැහැ කියන්නේ නෑ. මේ හේතු යෙදෙනකොට මේ හේතුන් නිසා හටගත්ත මේ දේ මානසික තුළ ඒ හේතු නිසා මෙහෙම දෙයක් අපිට විද්‍යාමාන වුණා. ප්‍රඥප්තියක් ඇති වුණා. ඒ තුලින් අපි තමයි ප්‍රපංච කළා මේ සංස්කාර මේ ඒ කියන්නේ පුටුවක් කියලා කියන්නේ. නැතුව මේ තියෙන ඒ පුටුව කියන එක තුන තියෙන දෙයක් නෙමෙයි අපි හදාගත්ත දෙයක් අපි පරිහරණය කළා ලෝකිත හඳුනනවා. ඒ වගේ තරකින් තමයි දකින්න ඕනේ. එතකොට විදර්ශනාවට ප්‍රයෝජන කළොත් ඒ විදිහට මේ ආයතන දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් අපිට සෑහෙනතර කෙලස් අඩු වෙලා මේ ඒකෙන් පුටුවක් නැහැ කියන එකක් නෙමෙයි පුතුක් කියනවා කියන එක නෙමෙයි හේතු යෙදෙනකොට පුතුක් ඇති වුණා නිසා හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම දෙයක් කතා කරන්න ඉඩක් නැහැ කියන එක තමයි කියන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ ගොගල්ගේ මහත්මයා වගේ පැත්තෙන් හොඳට පැහැදිලි කරලා දෙන්නේ මේක මට මේ තේරිච්ච විදිහට ටිකක් සරලව මම තේරුම් ගත් උත්සාහ කරලා තේරුම් ගන්න තේරුවන් සරමයි හොඳයි එහෙනම් පද්ම මහත්මිය මෙන්න පද්ම මහත්මිය දැන් බොහෝ විදිහට පැහැදිලි කරනවා කට්ටියකින් මේ බොහොම ලා ඔසේ පාවිච්චි කරවිට උදා ගන්න කෙනෙක් හැටියට යම් යම් අවස්ථාවක් තිබෙනවද මේ දැක්කොත් දැක්ක විතරයි අහුනොත් අහුනා විතරයි විදිහට ජීවත් වෙන්න පුළුවන් ඒ කොහොමද ඒක එහෙම කරා වුණා නම් කොහොමද උනේ එහෙම බැරි වුණා නම් ඇයි බැරි උනේ මොකද්ද මේ පොඩක අපේ ඇතුළට බහින් පාවිච්චි පැත්තට එතන සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාගෙම දැන් විශාල ධර්ම ස්කන්ධයක් මෙතන කතා කරුණා මෙතන මකෙන්නම් අපේ ඉතර දක්ෂකමක් නැහැ නමුත් මම දකින්නවා ඒ අහපු ප්‍රශ්නයට කියනවා නම් අපිට පුළුවන් මෙහෙම හිතන්න දැන් මම ඉගෙනගෙන තියෙන විදිහට මම දකින විදිහට නම් මම කාරණා කීපයක් කරනවා එකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දන්නවා අපට අනිත්‍යක අතීත වර්තමාන අනාගත ඒ කියන්නේ අනාගත වර්තමාන කියන ඒ කීවර්ඩ් කියනවා ඒ කියන්නේ අතීතයක් නැහැ අනාගතයක් නැහැ ඒ ඇති වෙන දේ ඇති වෙමින්ම නැති වෙන දෙයක් තියෙන. එතකොට අපිට පුටුවක් වගේ දෙයක් දකින්න බෑ. අනිත්‍යක මම මෙතනින් දකින්නේ දැන් ඇසට මොනවද කරන්න පුළුවන් ඇසට පුළුවන් දකින්න විතරයි ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ දැක්කේ මොකද්ද කියන එක ඇසට පුළුවන් කමක් නැහැ දැනගන්න කනට පුළුවන් කමක් නැහැ ඇසුනේ මෙන්න මේකේ කියන්න බෑ එතකොට එතනින් කියනවා මේ අපි මන ආයතනයට ගිහිල්ලා වෙන ආයතනයකින් වැඩ කරන්නේ චක් ආයතනයවත් සෝත ආයතනයවත් නෙමෙයි කියන එක කියවෙනවානේ එතකොට මේ ඇසට දකින්න පුළුවන් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ වර්ණයක් පමණයි දකින්න පුළුවන්. ඒ වර්ණයේ ඔය කියන පාටවල් ඔය කියන shapes එහෙම නැහැ. ඒ කියන්නේ තැඹිලි පාට, අඹදළු පාට, ගින්දර පාට, හිරු මඩල, සඳ මඩල ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් අනතුරු දෙයක් අපි දකින්නවා නම් අපිට පේන දැනගන්න පුළුවන්. මම දකින්න වැරදි දෙයක් බව ඒ නොතියෙන නොතිබෙන දෙයක් මම දකින්න බව දැක ගන්න ඕන. අනිත් එක මම කල්පනා කරනවා මම යමක් දකින්නම නම් දකින්න බව පුතුව හරි යම් කිසි දෙයක් මට පේනවා නම් එතකොට මම දකින්නේ තියෙන දෙයක්. තියෙනවා කියන එක නිට්ටිය නෙමෙයි එතකොට ඒක අනිත්‍ය නෙමෙයි. තියෙන දෙයක් දකින්නේ එහෙම නැත්නම් ඒ දකින්න මම ඉන්නවා. යම් කිසි දෙයකට මම කියන එක ගෑවිලාවක් තියෙනවා නම් මම දකිනවා එතන නිත්‍යයි කියන බව මම අරගෙන තියෙන බව අවිද්‍යාව එතන තියෙනවා. ඔය ඊටමත් හිතන්න ඕන මේ බෞද්ධකමේ අපිට විශාලෙම උගන්වන්නේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් සත්‍ය. අපි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කිසි මොහොතක යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා එන සිතුවිලි දකින්න මට දකින්න දේවල් දකින්න මට පුණුවන්කම තියෙනවා මේ දකින්නේ නැ ඒක අනිත්‍යයි කියන බව මට වටහා ගන්න පුළුවන්කම ටිකෙන් ටිකට ඇති වෙනවා ඒ කියන්නේ එක සැරේටම නෙමෙයි ඒකට පුහුණු කරගන්න පුළුවන් සුළු වෙලාවක් හරි තේරුම් අරනයි ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ මේ මොහොත ඉතින් සර්ණයි පද්ම මහත්මිය තව කවුරුරි කතා කරන්න හැදුවද හොඳයි මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊට නැවත යොමු වෙනනම් ප්‍රොෆෙසර් කෝබේතුම වෙනසෙලා මාසික කාලය ගැන දැන නැති හින්දා ස්වාමීන් වහන්සේ දැන් ඔබ ආන්සේ සම්බන්ධික නේනකොට ඔබ ආන්සේට ඇහුණා මේ පද්ම මහත්මිය සුවිස්තරණින් කතා කළේ එතුමිය එතකොට මේ අපේ වසන්ත මහත්තයා ගැන දැන් කතා කරපු මහත්මයා කෝබේ මහත්මයා ලංකාවෙන් කතා කළා ඒ වගේ මේ කතා කරපු පිටිස් දේව ශ්‍රවණය කරනකොට සානන්ද මගේ ඉතින් කොංච මොලේට හිතනවා අනේ මේ කියපු දේව සියලුම දේවල් ඇත්ත හොඳ අවබෝධයෙන් කතා කරේ දේවල් තමයි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මම අහන්නසන શબ્දයක් කතා නොකර ඇයට තේ ආකාරයට දැනුමක් තියෙනවා. මේ මේ කතා කරුවොත් මේ අපේ කල්ලා මුත්‍ර එක පුත්‍රාදුට මේ ප්‍රගුණ කරලාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ දැන් අපි යෝගි කෙනෙක් හිටු තව ඒ වස්තමට දැනුමක් තියෙන හඳුන්නේ මේ මොකද්ද මේ තවදුරටත් කළ යුතු වන්නේ මේ ඒ දැනුමත් ප්‍රයෝජනගෙන මේක මේ ප්‍රඥාව බවට පත් කරගන්න. එහෙම කොටිමු කියනවා නම් සංසාර ගමන නිමා කරගන්න. ඉස්සරහට යන්න තව මොකද්ද අපි ඔබ වහන්සේලා ගෞරවණීය වහන්සේලා බොහෝ කල මේ සසුන්ගත වෙලා විශාල කැපකිරීමකින් මහත් ප්‍රතිපදාවන් ඉන්න පුතුමාන් වහන්සේලා හැටියට මම අහන්නේ සවන්වහන්ස මේ කුමක්ද ප්‍රතිපදාවක් බවට පත් විය යුතු වන්නේ අපි. ඒ මේ ඇති දැනුම දැනුමකට සීමා නොවේ එතනින් හැර ගෙන යන්න. බොහොම පිංසිදු වෙනවා දරුවත් මහත්මයා. ඒ වගේම පද්මෝන් මහත්මිය, පොගලගේ මහත්මයා, පද්මසේ මහත්මයා, වරන්ත මහත්මිය මේ පින්නත් පිරිස මේ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් බොහොම වටිනා කියන ආකාරයට දහම් කරුණු පැහැදිලි කරන දෙන්නේ නැත්තරම මට හරි සතුටක් දෙනවා මේ සහුම් කන් දෙනකොට. මොකද ඒකින් දැන් කන හුරු කරගත්තු අරතවත් දෙයක් අහන්න ඕකට මේ මනසට හොඳ පුහුණුවක් නේද? අරතවත් දෙය අහන්න ඉඳ බොහොම කරගත්තාම දැන් මේ පුදුමාගේ ප්‍රශ්නයකට ප්‍රවේශයක් විදිහට මම කියන්නේ හිත නිවන දී අහන්නම හිත පුරුදු වුණොත් ඒ ඔස්සේ කෙනෙකුට එතික් කාලයක් අර අහබු දේවල් නිසා කැළඹුණු මනස සංසිඳීමකටපත් වෙනවා. ඒ වගේම ඇස උපයෝගී කරගෙන දැන් අපි ඒ ඇසෙන් දකින්නදී හරහා මනස නිවීමට උවමනා කරන අත්දැකීම් වලට හිත පුහුණු කරගත්තාම එතනින් අපිට සුවිශේෂී අත්දැකීමක් ලැබෙනවා. ඉතින් මේ හැම දෙයකටම වැදගත් වෙන්නේ මනස සිහිනුවන. විසියෙන් තොර පුහුණු කරන ධර්මයන් ගැන බුදුහාමුදුරු දේශනා කළේ නැහැ. ඉතින් හැම දෙයකම ඇත්තටම මුළු ජීවිතේම දැන් සියලු දෙනාට මතක් කරනකොට මමත් ඔබ හැම දෙනාම මෙතෙක් කාලේ අත්දැකපු දේ තමයි අපි ওই විදිහට ඇහෙන් ගත්ත හුඟාක් දේවල් තිබ්බා, කනින් ඇසූ දේවල් තිබ්බා, නාසයෙන් ආග්‍රහණය කරන දේවල් තිබ්බා, දිවෙන් රසෙන් දුටු දේවල් තිබ්බා, ස්පර්ශයෙන් ලබාපු දේවල් තිබ්බා, ඉතින් උපදවාගත්ත විවිධාකාර සිතුවිලි තිබ්බා. දැන් මේවා හරි වැදගත් හොඳට හිතලා බලන්න ඔක්කොම මේ හිණක් වගේ නේද? ඒ හැම දෙයකම අපි ලබාපු අත්දැකීම් පිළිදින් දැන් අර දැකපු හිණයක් වගේ. ඒ කිසිදයක් යථාර්ථය තුල නැහැ. හැබැයි ඒ අත්දැකින මොහොත තුළ අපි හිතුවේ මේක උපාදානයක් කරගෙන හෝ ගැටෙන්නේ මේ තුලම පවතිනවා මේකම තමයි ස්ථිර වෙන්නේ මේකම එහෙම හිත කොන්ති කාලේ අධ්‍යක්ෂින් තිබ්බා තරුණ කාලේ තවත් අධ්‍යක්ෂින් වැඩිහිටි වීදි තවත් අධ්‍යක්ෂින් මේ ජීවිතේ මුළුල්ලේම ලබාපු මේ අධ්‍යක්ෂින් සියල්ලම තමයි මේ වර්තමානයේ ලබන පුහුණුවකට පාදක වෙන්නේ. මොකද මේ මොහොත තුළ මේ ප්‍රවීණත්වය අතිශයින් නැදගත්. මොකද මේ පැවතුණු දැන් ආදීනව ආස්වාද ආදීනව කියන එක දැන් ආස්වාදයන් කොටගත්තදී අතීතේ හිතන්න බැරි තරමට ඒ වගේම ඒවැ තිබ්බ සුඛ ආස්වාද තිබ්බ ආදීනයන් තිබ්බ විවිධාකාර මේ සැපයක් විදිහට ගත්ත දෙයකත් අවසානයේ අපිට ලබා දෙලා තියෙන නවසනේ දුකක් නැත්නම් බයක් නැත්නම් තරහක් සෝකය. ඒකට දැන් මේ මායාකාරී ස්වභාවය මේ මොහොත තුළ සිහිනුවණින් යුක්ත වීම සහ බලනකොට දැන් මේ මොහොත තුළ අත්දැකින දේ ස්වභාවය ඒකම නේද? ඒක ඊළඟ පැයදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව දවසකින් දෙකින් වෙන්න පුළුවන්. ඒ අර එකෙක් කාලයක් ලබාපු අත්දැකීම් වලටම නම් ඒකත් එකතු වෙන්නේ. දැන් ওই ප්‍රායෝගික අත්දැකීම් ඒක ඕක අනිපැත්තට ගත්තාම මිනිහ කිරි විලංගුවේ වැටිලා දුක් විඳින දිහා බලපුවාම මොහොත තුළ ඇතිවෙච්ච සිතිවිල්ලක් නිසා ඇතිවෙච්ච එහෙම නැත්නම් Tamanta අහිමිලා යන වාසියක් ගැන හිතලා ඇතිවෙච්ච ආවේගයෙන් පාලනය කරගන්න බැරි මිනිස්සු භයානක දේවල්ට පත් වෙන මේ හිතන්න බැරි විසනකාරී තත්ත්වයන් මිනිස්සු යොමු වෙනවා. අන්තිමද සිහිය ඇති එන්නේ මේ ප්‍රතිඵලය ලැබෙනකොට. ප්‍රතිඵලය ලැබෙනකොට සිහිය ඇති වෙනවා. ඒ වෙලාවේ තමයි අවදි වීම වෙන්නේ. අනේ මම මේ දෙම කරලා හිටියානම් මට මේ මෙහෙම දෙයක් වෙන්නේ නැහැ නේ කියලා උන් ප්‍රායෝගික දැන් බුදුහාමුදුරු උගන්වන්නේ දැන් මේ දේවදූත සූත්‍රයේදී ළමයා දිහා බලලා වයසට ගත්පත් කෙනියා දිහා බලලා ඌයා දිහා බලලා මලමිනිය දිහා බලලා වැරදි කරලා සම්මුවන් ලබන මිනිස්සු දිහා බලලා දැන් මේ හිත දුවන්ට හොරු වෙච්ච ප්‍රදේශයක් තියෙනවා. හැබැයි ඒ ඔස්සේ ලබාගත් අත්දැකීම් ගත්තාම අන්තිරේ කටුකයි වේදනාකාරී පීඩාවක්. සිහිය වුමනා කරලා සිහිය භාවිතා කරමින් මේ ත්‍රිකාලයෙන් ප්‍රවතුණු මේ අත්දැකීම් වලින් මිදিলা මොනෑම අර්ථවත් වූ පැහැදිලි යහපත් වූ ප්‍රතිඵලයක් සමඟ ලබා දෙන ස්වභාවයකට මේ හිත පුරුදු කරන එක පුහුණු කරන එක හරිම අමාරු දෙයක්. ඒ නිසාම තමයි මේ මොහොතේ දැන් මේ මොහොතේ දකින්නදී වැරදි විදිහට තීරුම් ගත්තොත් ඒ වැරදි විදිහට තීරුම් ගැනීම නිසා කුයකින් ආසාවක් උපදිනවා බයක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා දැන් මොහොත පිළි නැතුව දකින්නකොට ඒකට ඊට පස්සේ මේක කායික ක්‍රියාවක් බවට පරිවර්තනය වෙනද පුද්ගලයා පෙළඹෙනවා වචන කතා කරනවා කටයුතු කරනවා වැඩ කරනවා එතකොට ගැටුම් ඇති වෙනවා මේ කපා කොටා ගැනීම වෙනවා මේ මරා ගන්නවා දැන් එහෙම නැත්නම් ඕමින් දැකපු දෙයක් ගැන ආසාවක් ඇති කරගෙන ඒ ආසාවත් ඉතින් මටත් මේක ගත්තොත් දැන් ඊට පස්සේ මොන් එක් කරගන්න බැරුණා දැන් හොරගම් කරන්න පුළුවන් බොරු කියන්න පුරුදු වෙනවා ඊට පස්සේ දුරාචාර කරන්න පුළුවන් මේක මොදින් බේනම් නරකින් කරන්න පුරුදු වෙනවා දැන් ඔය කියන ප්‍රතිවිරුද්ධ පැත්ත තීරුම් ගත්තම තමයි මේ ගුණාත්මක පැත්ත තීරුම් ගන්න යන්න පුළුවන් පහසුව තියෙන්නේ තම ලෝකී සමාජික කුඩුම ආයතන කොටගත් අපි ඒ තරම් පිළිගන්නු කිරසක් නොවෙන්න පුළුවන් සමහරවිට මේ ලෝකී ගත්තා මේසුනේ ඉහිණුවන නැතුව මේ කටයුතු කිරීමේ ප්‍රතිඵල විදිහට කොච්චර මිනිස්සුත් කිසිම ලෝකී දැන් තියෙන මිනිස්සු ගත්තාම දැන් සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය ගත්තාම එයා ලෝකී දිහා බැලුවේ දැන් මේ මිනිස්සු මේ සම්පත් කියන කොච්චරද උච්චර දේව තිබ්බත් මේ මිනිස්සුන් දෙහැම කරපත් වෙන්නේ තව තවත් යුද වදිනවා මේ රාජ්‍ය පුරව කරගන්න සම්පත් වෙනින් ඉගෙන සමරා ගන්න. ඊට පස්සේ අනිත් මිනිස්සු කන්ද නැතුව අන්තරම ජීව දුක් විඳිනවා. පිටිකට පිළිසරණ කිව්වා. දැන් මේ මොකද මේ වෙන්න හේතුව? දැන් ලෝකෙත් ඔය කියන කතන්දර අදත් ලෝකෙ කොච්චරවද සිද්ධනවද ගත්තාම පරිම ලැජ්ජාදායක වෙන ලංකාවේ බෞද්ධ රටක් ගත්තාම ඔය අදින් කියන පොර කංගුරාචාර අපහාද යෝතිය බලන බෞද්ධ රටක හිතන්නත් දැන් දැන් අපිට බුදු දාන කොච්චර පරමාදර්ශයෙන් යන කතා කරනද ඉතින් පේනවා මේ ඒක බුද්ධ ධර්මේවත් වෙන ජීවත් තරද නෙමෙයි මොහික්මුණු හිතේ ස්වභාවය මොහික්මුණු හිත එහෙම යන්න ගියාම මිනිහා හිතන්නේ මේව මට මේ දැන් ලොකු වාහනයක් ලෝකෙකින් ඉහළම නිෂ්පාදනයක් තියෙන වාහනයක් ගෙන්න ගත්තොත් මේක තමයි මට සැප තියෙන්නේ. ලොකු මාළිගාවක් මන්දිරයක් හදාගත්තොත් මේක තමයි සැප තියෙන්නේ. මේක කරගන්න මට සල්ලි නැති වුණාට ඒක නීති විරෝධී විදිහට නීති අනුකූල කරගෙන එහෙම නැත්නම් මොනතරම් අපරාධ දුරාචාර කරගෙන මේ එකම හිතනේ. ඒ පැතිවල පෑනල ගිහිල්ලා Tamanda තියෙන ශක්තිය වැරදි විදිහට භාවිත කරලා මාළිගාව දැන් අර දකින්නදී මායාව ඇත්ත කියලා පිළිගන්න ඒත් එක්ක ගනඳුන කරන්න. අවසානයේ දුක තමයි ප්‍රතිපරීතිය. ඥානවන්ත මිනිහා ඒ තරම් වටවන්දනාව නොගී ඒ මොහොත තුළම හිත පිහිටුවාගෙන තමන්ගේ හිතේ දියුණු වෙන්න ඕන කරන මේ උතුම් ගුණයන් ටික හානියක් නොවෙන්න දැනුමින් අවබෝධයෙන් අධ්‍යක්ෂීමෙන් මොහුකුරා යන අර්ථවත් වූ බරවත් වූ වඩනා කියන චරිතයක් තමන් තුළ පුරුණගෙන්න හරිදේ ඉලක්ස් කරගන්න. මේක මේ අල්පේච්ච බව, ලබදීන් සතුට වීම, තෘප්තිමත් බව, සැනසීම, පසුතැවීමක් නැතිකම මේ හැම දෙයක්ම එතකොට ප්‍රතිඵල විදිහට ලැබෙනවා. මට මතකයි ඉස්සරහ ඔය මහා ඇලෙක්සැන්ඩර් රජු චීනියක් වුණේ. එයා හොයාගෙන යනවා මේ අපි පිළිගත්තු මිනිස්සු. අනෙක් ඔක්කොම ඇවිල්ලා රජු බය දකින්න එනවා. රජු හොයල බලන තමන් දකින් දාගෙන නැත්ද කවුද මේ දැනගන්නවා මේ රටේ පිළිගත්ත මානසික ඇවිල්ලා නැහැ රජුගෙන් යන්නුනේ අපරාණ රජු පිළිගත්තේ කියා බලන්න ගිහිල්ලා දැන් යනකොටකින් කල්පතාවක් ඉදිරියේ දුප්පත් මිනිස්සෙක් මේ අවුවට සීන තබෙන. රජුරෝ දැන් මෙහා ගාව ගිහින් හිටගෙන කියනවා මම තමයි දැන් මේ රටේ රජුරෝ. මම ආවේ උඹ හැදකින්ද? මගෙන් මොනවද ඔබට කෙරෙන්න තියෙන්නේ? ඕන දෙයක් මම කරලා දෙන්න. ඉතින් මේ මිනිස්සයා රජුරෝගේ මොන දිහි වල කිව්වොත් ඔබතුමා ඔතන ඉන්නේ මම දැන් අයිනලගේ මාතෘකම ලෝ උපකාරීද? මේ මාතෘකේ මිනිස්සු කොච්චර මේ මානසික වශයෙන් දිනුවෙච්ච මිනිස්සුද කියලා. දැන් අපිට ලෝකීය දිහා ගත්තාම ඕවනේ මම කොහොමද මේ ලද දේන් ප්‍රොක්තම ජීවිතයක් ගත කරන්නේ? මම කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන තියෙන්නේ? මගේ තියෙන ශක්තිය කොහොමද අනුන්ගේ යහපත වෙනින්ම භාවිත කරලා තියෙන්නේ? ඒකට තමන්ට පුළුවන් තමන් පිළිබඳව අගේ විනිශ්චයකට පත් වෙන්න. තමන් ඇත්තටම මේක මේ ඔය කොච්චර කතා කළා තමන් තුළින්නේ මේ තමන් ධර්මඥානය තුළ ඉතිරි ගිහින් ඉන්නවා කියන්නේ. ඇවිල්ලා කෙනෙක් මොහොන්ඩු බයිනකුන්නත් මේ මානසිකය තියෙන බලලා අනේ මෙයා මානසික වශයෙන් ලොකු පීඩනයකට පත් වෙලා ඉන්න කෙනෙක්. ඇත්ත එක ගැටෙන්න උමනාවක් මේ තමන් පුහුණු කරගත්ත හිතින් ඒකට ප්‍රතිචාර දක්වනකොට ඔය කියන දේ ඇති වෙලා අපිට. එතකොට මේ සත මත වලින් පිරිච්ච ආහාර පාන ගොඩ ගැහෙලා තියෙන තැනක තමන්න පුළුවන් නම් තමන්ගේ අවශ්‍ය ප්‍රමාණය quantity and quality ඒක තමන්ම සුදු විදියට බලන්න. නමුත් දැන් ඉද්ද වෙන මොන තියෙන දේ මොනවද කාරණා ඊට පස්සේ ලෙඩ වෙන. ලෙඩ වෙලා වුන් අතපයක් අවුලා ගන්න දෙන එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අප්පච්චි මන් දේල් නොකර හිටියා නම් කොච්චර දැන් අද ගත්තාම මිනිසුන්ගේ ආහාර පාන රටාවන් ඔක්කොම මේ වෙලඳ පොළ බොහොම ලස්සනද භාවිතයට ගන්න මිනිස්සු ගොදුරු කරගෙන ඉන්නේ ගොදුරු බවටපත් කරලා ලාභෝපයන්නේ. අපි හරියට පිළියක් තිබ්බේ නැත්නම් අපි ගන්න ඕන ආහාර පාන ටික කොහොමද සකස් වෙන්නේ? මේකේ සෞඛ්‍ය සම්පන්න බවයි ඒකේ තියෙන මේ ප්‍රායෝගික නාකම එකතු වෙලා කොහොමද මගේ සෞඛ්‍යයට මේක ගැළපෙන විදිහ හදාගන්නේ කියන අවබෝධය නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ? තමන් මහා දුකටපත් වෙනවා. එතකොට දැන් වෙළඳ පොලෙන් කොච්චරද යවදිනව මේක කාපම් මේක කාපම් කියන්නේ. ඉතින් දැන් අපිට සීයේ නැතුව අන්තිමට මේ මොනවා හරි තියෙන දේවල් දෙන දේවල් මේ කකා කකා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට නඳුනත්තුම ලෙඩ වෙනවා. ඊට පස්සේ බීඩ් කොරවල් බිබී ඉන්නවා. දැන් අපිට ඉන්ද්‍රිය සංවරය සහ ඒ ඔය කියන මානසික සම්බරතාවයත් එක්ක නම් අපි ගණදෙනු කරගෙන යන්නේ යම් ප්‍රමාණයකින් අපිට පුළුවන් අර මානසික බලහීනතාවයෙන් මිදලා මොකද කායික මානසික සුවය ලබා ගන්න. ඉතින් ඔයකම තමයි සිහියෙන් යුක්තව දිනු කරගෙන ගියාම පාරමී ධර්මයන් සම්පූර්ණ වෙලා කෙනෙකුගේ අර බෝධිපාක්ෂික ධර්මයන් ඉස්තර වෙනවා. ඊළඟට ඒ ධර්ම මාර්ගය තුල ඉදිරියට යනකොට තමන්ටම දැනෙනවා තමන් යම් ආකාරයකින් ධර්මය තුල ඉදිරියට ගියේ කෙනෙක් කියලා. ආසාවක් ඇති කරගන්න තියෙන තැනකදී ආසාවක් ඇති කරගෙන ඒ ආසාව සම්පූර්ණ කරගන්න, ඒ ආසාව නැති වෙලා යන්න නොදී ඒක පවත්වා ගන්න දරණ වෑයම එක්ක ගනුදෙනු කරන සමාජයක ජීවිතයේ මිනිස්සු ඇති ලෝකයක ආසාවක් ඇති වෙන්න තියෙන තැනක ඒ ආසාව කියන එක දිහා සිහියෙන් බලලා ඒ මානසික අගතියෙන් හිත මුදවාගෙන ඒක සිහියෙන් දැකලා අවබෝධයකින් ඒක දිහා බලන්න. තරහක් ඇති වෙන්න තියෙන තැනක, ද්වේෂයක් ඇති වෙන්න තියෙන තැනක ද්වේෂයක් නිසා අනුතරක් පීඩාවක් වෙලා දුකක් වේදනාවක් විඳින්න තියෙන තැනකදී සිහියෙන් යුක්තව ඒ බිනවරුණු මනස දිහා බලලා ඒක අවබෝධයෙන් තීරුම් ගන්න, ඒකෙන් හිත මුදවාගෙන ඒකෙන් ඉවසීම කරුණාම ඉස්සේ පුරුදු පුහුණු කරගන්න ඒ හිත පරිවර්තනය කරගත්තාම ඒ කියන ධර්මයේ ප්‍රායෝගිකව තමන් අධ්‍යයනය කළ දෙයක් බවට පත් වෙනවා. ඉතින් සාමී ඒ කර්ම කාරණ කොටු ගැඹුරු වශයෙන් සාකච්ඡා කළා. ප්‍රායෝගික ජීවිතය තුළ ආකල්ප වශයෙන් දිනුණු තත්ත්වයකට ගෙනපත් කරන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තරම් දිනු ඉගැන්වීමක් තවත් ලෝකේ නැහැ. ඒ නිසා ඒක දුගන්න සිහියෙන් පඤ්ඤපනන පට්ඨපනන විවරණා විභජන උත්සාහකම් හිතට සිතිවිල්ලක් ආවහම ක්‍රියාත්මක වීමක් නැහැ. ඒක විවිධාකාරයෙන් සල බලමින් විග්‍රහ කර බලමින් විශ්ලේෂණය කරමින් යන වැඩ පිළිලක් මේ තියෙන්නේ. ඒක කිනෙකුට ditta dhamma vedaniya වශයෙන් මෙලොව වශයෙන් ප්‍රායෝගිකව අත්දැකිය හැකි දෙයක්. ඒ නිසා මේ සම්දිත්ති කකාලික මේ කියලා මේ ධර්මය උගන්වන්න මේ කරුණ. එනිසා මේ ඒකට අමුතුවෙන් යා යුතු මේ විධිමත් වැඩ පිළිලක් නැත්නම් තමන්ගේ හිත පිළිම මේ වැඩ පිළිල ආරම්භ කිරීම කියන්නේ. ඒකට හොඳම සුදුසු පරිසරයක් තියෙනවා කල්යාණ මිත්‍ර ධර්මය. යහපත් වූ බුද්ධියන්ගේ ආශ්‍රය, ගැඹුරු දී සාකච්ඡා කිරීම. එතකොට දැන් මේ යථා වෝමාරු වෙනකොට දියුණු සාකච්ඡාව සිද්ධ වෙනකොට අවබෝධයෙන් පිරිපුන් චරිතයක් බවට පත් වෙනවා. ඒ විදිහට ඉදිරියට යන්න අපිට දැනෙනවා ධර්මාර්ගය තුල යම් ආකාරයක ප්‍රායෝගික තත්ත්වයකදී අවසානයේ ගත්තාම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පවතින ජීවිතයේ ක්‍රියාකාරීම දකින්න සතර සතිපට්ඨානේ දියුණු කරගන්න. අවසාන ප්‍රතිපලයේ විදිහට මරණය කියන එක අපිට ලැබිලා නැහැ තාමත් අධ්‍යක්ීමක් විදිහට. ක්ෂණයක් පාසා මරණයට පත් වෙන ජීවිතයක් මේ පවත්වාගෙන යන්නේ. මරණ මංජකයේදී මේක ඉතින් ස්වභාවික ජීවිතයේ කිනක ගැඹුරින්ම දකින්න ඒකට බොහෝම සිහිමුණීතු මොන දෙන්න තරමට සාමකාමී මානසික සත්‍ය ගොඩනගාගන්න මේ කෙලසුන්ගින් සංසිඳීම ඇති වෙන මනස ලබා ගන්න මඟ පෙන්වීම වෙන කිසිම ආකාරයකින් ලබා ගන්න ප්‍රමේයයක් ඇත්තේ නැහැ. ඒ නිසා සිහියදී උපකරගනිමින් ජීවිතයේ අත්දැකීම් උස්සේ ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගන්න මේ ක්‍රමවේදයේ වෙන දිනාටම පිහිටක් වෙනදී හිමෝටම තමන් බලාපොරොත්තු වන පරිද්දෙන් ධර්මාභෝධය පිණිස මේ ධර්ම ශක්තිය මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සයන්වාස හොඳයි. එහෙමනම් මම නැවතත් ඉතාම ගෞරවයෙන් ප්‍රොෆෙසර් කොග්ගලගේ යොතම වෙනවා. මේ සියලුම කල්යාණ මිත්‍රයන් අතින් මතුවෙච්ච කාරණාවනුත් ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ප්‍රතිපදාවක් ගැන විමසු ප්‍රශ්නෙට අරණ ධර්මයෙන් පැහැදිලි කර දුන්නා. ඒ සම්බන්ධ කරගෙන ගොක්කොලි මහත්මිය ඔබතුමාට මම නැවත තාර්දනා කරනවා සාකච්ඡාවට පිටින්. හොඳයි. තෙරුවන් සරණයි. මේ අවසරයි ස්වාමීන් වහන්ස. ඉතින් කරුණු ගොඩාක් මතු වුණා. මම හිතන්නේ දලුගත්ත මහත්මයා බලාපොරොත්තු වෙන්නේ දැන් මේක කොහොමද ප්‍රායෝගික මට්ටමකට ගන්නෙ කියන එක. අපි දැන් කොච්චර ධර්ම කරුණු කතා කළත් දැනගත්තත් දැනුමක් තිබුණට ප්‍රායෝගිකව යදා ගන්න නැත්නම් ඒක තේරුමක් නැහැ කියන එක. ඉතින් මේ ප්‍රායෝගිකව යදා ගන්න නම් අපි දහම් කරුණු කීපයක් තේරුම් ගන්න ඕන. මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේත් කල්යාණ මිත්‍රත් ඒවා එක එක විදිහට ඉදිරිපත් කළා. මම ඒක පොඩ්ඩක් මේ සමරයිස් කළොත් එකක් තමයි දැන් ස්වාමීන් වහන්සේත් ඉදිරිපත් කළා. මේ අපි මේ දැනගන්න දේ වෙනකොට අර ඇහෙන් දැකපු ගතිය නිරුද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි කියන එක. ඒ කියන්නේ ඇහෙන් දැනගන්න යම්කිසි වර්ණ සංඥාවක් තියෙනවා නම් නෑ ඕක ගැන කල්පනා කරන මොහොත වෙනකොට හෙත් නෑ රූපෙත් නෑ චක් විඥානෙත් නෑ. ඒ තුනම නිරුද්ධයි. ඊළඟට මන ආයතනෙන් තමයි මේ වැඩේ කරන්නේ. මේක දැනගන්න මේක ගැන කල්පනා කරන ගතිය. ඒකට මේ කල්පනා කරන්නේදී අපේ අතීත අත්දැකීම් තමයි එතනට ඇදලා ගන්නෙ. ඒ කියන්නේ පෙර ඇසුරක්. එතකොට මේ පැත්තේ තව කරුණක් තියෙනවා. මේ ඇදලා ගන්නෙ අතීත දේවල්. ඒකට අතීත දේවල් කියන්නේත් මේ නිරුද්ධ වුණ දේවල්, මේ මොහොතේ තියෙන දේවල් නෙවෙයි. ඒක තව කරුණක්. පළවෙනි කරුණ තමයි අර ඇහෙන් අරන් දීපු ගතිය. ඒක ගැන කල්පනා කරනකොට ඒ ටික ඉවර වෙලා අනිත් පැත්තෙන් මේ කල්පනා කරන අපි යොදා ගන්න ගති ටිකත් සේරම පෙර අද්දකේ. මේ ටිකත් නිරුද්ධ වුණ දේවල්. එතකොට මේ જાති දෙකක් එකතු කරලා තමයි දැන් අපි අලුතෙන් දෙයක් දැනගන්නේ. අලුතෙන් දැනගන්නවා කියන්නේ හිතෙන් හදන දෙයක් හිතෙන් දැනගන්නවා. මන ධර්ම, මනෝ විඥාන. එතකොට එතන ඒ දෙපැත්තකින් නුවණ අපි හිතන්න පුළුවන් මේ අතීතයකට දැන් මේ මොහොතේ ප්‍රවත්මක් දෙනවා. ඒක අපේ නොදන්නකම, අවිද්‍යාව මත සිහිය නුවණ නැතිකම. ඒ දෙපැත්තකින් ඒ කරුණු බලන්න පුළුවන්. ඊළඟට තව පැත්තකින් තමයි මේ දැනගත්තු දේ මානසික ක්‍රියාවලියක් නේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. කියන දෙක. මේක අපේ ස්වාමීන් වහන්සේත් මතක් කළා, මේ හීනයක් දැක්කා වගේ වැඩක් නේද? හිතෙන් හදපු දෙයක් හිත දකිනවා කියන්නේ සිහිනයක් දැක්කා වගේ වැඩක්. ඒ කියන්නේ ඇස් පියාගෙන අපිට ඔය දැන ගැනීමට ඉන්න පුළුවන්. හිතෙන් හදන දේ හිත දැනගන්න. ඒතර මේ කල්පනා කිරීමක් තියෙනවා. ඒතර කල්පනා කිරීම තමයි ප්‍රපංචයක් බවට පත් වෙන්නේ. යම් විතක්කේති තම් ප්‍රපංචේති. ප්‍රපංච කියනකොට මේ මේක මේ කල්පනා කරනවා කියන එක අමතක වෙලා මේවා පවතින දේවල් එළියේ තියෙන දේවල් බවට පත් කරලා ඒ සංඥාවෙන් තමයි ඊළඟට ගන්න. ඒ කියන්නේ ඒක තමයි අර අපේ මේ මහත්මයාත් මතක් කළා මේ නිත්‍ය සංඥාවකින් ගන්නවා. දැන් එළියේ තියෙනවා කියනකොට ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙන. මොකද පවතින දෙයක්. දැන් එළියේ පුටුවක් තියෙනවා කියනකොට ඒ පුටුව පවතිනවා. අපි දැක්කත් නැතත් පුටුව පවතිනවා කියන සංඥාවකින් තමයි අපි ඒක අරන් තියෙන්නේ. එතකොට ඒක නිත්‍ය සංඥාවක් වෙලා. එතකොට මෙතන ඒ තව වරදක් එතන. ඒ කියන්නේ මේ හිතෙන් දැනගත්තු දේ අපි බාහිර තියනවා කියන මත්තමකට ගිහිල්ලා. එතකොට එතනත් වැරද්දක් වෙනවා. දැන් මම මේ කරුණු තුනක් ප්‍රධාන වශයෙන් පෙන්නුවේ ඔය තුනෙන් ඕන එකක් වැරදි කියලා තේරුම් ගත්ත කෙනාට ඒ වැරද්ද කැඩෙන විදිහේ වැඩපිළිවෙලකයි දෙන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒක මේ තමන්ට ගෝචර වෙන තමන්ට පැහැදිලි තැනකින් පටන් ගන්න පුළුවන්. ඒතර ඒක යොදාගන්නේ මොන මොහොතේද? අපේ ආයතනයක් වැඩ කරන වෙලාවක. ආයතනයක් වැඩ කරනවා කියන්නේ ඇහෙන් දැකලා දෙයක් දැනගන්නකොට. එහෙම නැත්නම් කනෙන් අහලා දෙයක් දැනගන්නකොට. ගඳ සුවඳක් නිසා දෙයක් දැනගන්නකොට. ඔය වගේ මේ ආයතන නිසා යම්කිසි දෙයක් දැනගන්නකොට අපිට ඔය වැරදි තුනටම අහු වෙලා තමයි සාමාන්‍ය ලෝකෙ ඉන්නේ. කියන්නේ මේ ප්‍රපංචයක් බවට පත් වෙලාමයි මේක දැනගන්නේ. ඒ කියන්නේ බාහිර තියෙන ස්වභාවයක්, බාහිර දෙයක් මේ දැනගත්තේ කියන මට්ටමට යනකන් ඔක ගලාගෙන යනවා. ඒක නැවැත්වීමේ හැකියාවක් නැහැ සාමාන්‍ය මනසකට. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒ තමන් තේරුම් ගත්ත තැනකින් ඒ දෙයට රැවටුණාට පස්සේ මෙන්න මෙහෙම වැරද්දක් මෙතන වෙලා තියෙනා නේද කියලා අනිත් පැත්තට හිතට දෙන්නලා දෙන්න. දැන් උදාහරණයක් විදිහට දැන් එළියේ තියෙන දේක් දැනගත්තා කියලා හිතනකොටම අනිත් පැත්තට තමන්ට පුළුවන් නම් නෑ ඕක මේ ඉන්නේ ඇහෙන් අරන් දුන්න වර්ණ සංඥාවකට අනුව හිතෙන් කල්පනා කරලා දැනගත්තු දෙයක්. කල්පනා කරලා දැනගත්තු දේ හිත ඇතුලේ දෙයක් මිසක් බාහිරේ තියෙන විදිහක් නැහැ. නෝ ඇත්ත එක පැත්තකින් මතක් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිතේ හදලා හිතේ දැනගත්තු දේ කවදාවත් බාහිරේ තියෙන දෙයක් වෙන්න බෑ. එහෙම බාරගත්තේ අපේ මෝඩකම තමයි. කියන සිද්ධිය පෙන්නලා දීම එක හැකියාවක්. තව පැත්තකින් එතන දකින්නකොට ඔය ආයතන දෙක වෙන් කරගත්තොත් නම් චක්කායතනේ මන ආයතනේ ක්‍රියාවලියක් මේ තියෙන්නේ. මන ආයතනෙන් ඕක හිතනකොට චක්කායතනේ නිරුද්ධයි. එහෙනම් මේ නිරුද්ධ වුණ දෙයක් ගැන නෙමෙයි දැන් කල්පනා කරන්නේ. මේ දෙය දැන් තියෙන්න බෑනේ කොහොමවත් කියලා ඒ පැත්තෙන් පෙන්නන්න පුළුවන්. අනිත් පැත්ත තමයි ඔය කල්පනා කිරීමේදී අපි ගත්ත අතීත අත්දැකීම් ටිකනේ. අතීත අත්දැකීම් මේ මොහොතේ තියෙන්න පුළුවන්ද? ඒවට ප්‍රශ්නක් දෙන්නේ අපේ මෝඩකමටනේ කියලා ඔන්න තව පැත්තකින් නුවණ පිහිටවන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එක සැරේ කරන්න යන්න නෙමෙයි. මේ තුනෙන් තමන්ට පැහැදිලි, තමන්ට ප්‍රකට වෙන එක තැනක් අල්ලගෙන ඒක හිතට ආයේ ආයේ පෙන්නලා දුන්නොත් මං හිතනවා ඔය දැන් දැනගත්තු දේ, දන්න දකින දේ ඊළඟට භාවිතා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනාවේදී පෙන්වන්නේ දන්න දකින දේ භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න කියන එක. ඒත් ඒ කිරීම තුළ Tamanට පේනවා අර වෙනදා වුණ මුලාවෙන් දැන් ටික ටික නිදෙනවනි කියන එහෙම දර්ශනයක් Tamanට ඇති වෙනවා මේක ප්‍රායෝගිකව කරන්න කරන්න. ඒකට අන්න ඒ පැත්තට උත්සාහය යොදන්න. ඉතින් ඒකට අනිවාර්යෙන්ම අපේ සිහිය පිහිටීම අවශ්‍ය වෙනවා. සිහිය විතරක්මදි සිහිය එක්ක පවතින නුවණකුත් ඕන. ඒ නුවණ එන්නේ මෙන්න මේ කරුණු තේරුම් ගැනීම තුළ. එතන තමයි මම දකින්නේ අර සම්මා දිට්ඨිය කියන එක. මොකද සම්මා දිට්ඨිය කියනකොට දැන් ඒක එක එක විදිහට පෙන්නනවා. දැන් අපි අනිච්ච සංඥා වේදි කතා කළා. මේ අනිච්ච සංඥාව වඩනකොට කෙලස් දුර වෙනවා. මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? රූපේ අනිච්ච සංඥාව මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. එතකොට දැන් එළියේ තියෙන දෙයක් අපි දැනගත්තා නම් අන්න ඒක තමයි ඉති රූපං. මෙන්න මේක රූපය. ඒකේ සමුදය මොකද්ද? මේක මේ හිතෙන් හදලා හිතෙන් දැනගත්තු දෙයක් කියන තැන සිහිය නුවණ නැහැ. ඒ නිසායි එතන විද්‍යාව මුලාව තියෙනකන් තමයි එළියේ රූපේ බාර ආරම් තියෙන්නේ. තේනවා? මේ සමුදේ යෙදුන් නැත්තම්, ඒ කියන්නේ අපිට මෙතන හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ පිහිටියනම්, මේ දැක්ක සීනයක් වගේ දෙයක් කියලා සිහිය නුවණ පිහිටියනම්, දැන් ඔන්න පේනවා එළියේ පනෝපු එක නිරුද්ධයි. ආයි පැනවෙන්නේ නැහැ. ඒක හට ගන්න හේතු ටික දැන් නැහැ. හේතු තිබුණා නම් හට ගන්නවා. හේතු නැත්නම් හට ගන්නෑ. එතකොට අන්න ඔය සම්මා දිට්ඨියක් තියදෙනවා සිහිය පිහිටීම එක්ක. එතකොට සතිය විතර නෙමෙයි සම්පජඤ්ඤයත් තියෙනවා. සති සම්පජඤ්ඤකාරී යෝති. එතකොට ආසාපි සම්පජානෝ සතිනා. දැන් මේක කරන්න උත්සාහය යොදන්න ඕන. උත්සාහය යොදන්න ඕන සිහිය පිහිටන්න. සිහිය එක්ක නුවණ යෙදුනොත් අනිච්ච සංඥාව වැඩෙනවා. රූපයේ රූපේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? ඒ සමුදේ නැත්තම් ඕක හටගන්නේ නෑ නේද? ඒත් අනිච්ච සංඥාව වැඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සියලු කාම රාග දුරු වෙනවා, භව රාග දුරු වෙනවා, අස්නිවාන දුරු වෙනවා, යෝගී කෙලස් දුරු වෙනවා කියන එකත් ඒක. බුදුරජාණන් වහන්සේ පෙන්නවා කියන එක ඒක දැනුමක් විතරයි. මේක තමන් භාවිතා කරනකොට තමන්ටම පේනවා මේක ඇත්තනේ. එහෙම දෙයක් මේ සිද්ධ වෙන්නේ කියන එතන අන්නේ දේ තමයි මේ ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය කියන එක තමයි මේ මේ මම කියන්න උත්සාහ කරන්නේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? එහෙමයි පද්ම මහත්මිය අහන්න. හරි, මට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ දවස්වල විපල්ලාස කියන එක. විපල්ලාස සිත කියනකොට මේක මගේ සිතේ වැඩ කරන මට මේකේ තේරුම හරියට වැටහිලාද කියන එක. ඒ කියන්නේ මම දැකලා තියෙනවා මේ ඔය ස්ටේජ් එකට කතා කරලා මිනිස්සුන්ගේ හිත හිප්නොටයිස් කරලා ඒගොල්ලන්ට පේනවා ඇහෙනවා තේරම කරනවා. නමුත් ලුණු ගෙඩියක් සුද්ධ කරපු ලුණු ගෙඩියක් එක්කෙනෙකුට දීලා අනිත් එක්කෙනාට දෙහි ගෙඩියක් දීලා මේ හොඳ රස ඇපල් ගෙඩියක් කියලා කන්න කිව්වම බොහොම රසින් ඒගොල්ලන් ඒක කනවා. එතකොට ඊගාවට ආපහු සිහියට ආවම ඒගොල්ලන්ට පුදුමයි මෙහෙම කට හරිත් නැහැ වගේ. ඒ වගේම මම දකින්නවා මේක ඔපරේට් කරනකොට මේ හිප්නොටයිස් කරලා ඒගොල්ලන් මේ ඩෙන්ටිස්ලා බොහොම අරිනවා මේ විවේකයට ඇරලා ඒගොල්ලන්ගේ දත් වල මේ පුත්‍ය කරනවා රිදෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන විපල්ලාස මෙතනක් තියෙන විපල්ලාස සිතක්ද? එහෙනම් අපිට මේ දුක්ඛේ සුඛාන්ති අසුභේ සුභාන්ති කියන සිතේ මේ හිප්නොටයිස් කියන එකේ මෙන්න මෙහෙම යම් කිසි දෙයක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඉතාම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නේ කොග්ගල මහත්තයයි මේ යොමු කරන්නේ ડોක්ටර් කොග්ගල. හොඳයි හොඳයි, පෙරවන් සරණයි. මං හිතේ මේ තව කවුරු හරි පිළිතුරක් දෙයි කියලා මං බලන් හිටියේ. මේ හොඳයි, අපි ඒවා ඉතින් ඔය ප්‍රායෝගික දේවල් දැන් මේවයිදී ඇත්තටම මුලින්ම කියන්න ඕන. දැන් මේක ගැන මතයක් ප්‍රකාශ කරන්නේ මගේ පෞද්ගලික මතයක් විතරයි. ඒක එක එක්කෙනාගේ මත තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒක දහමට ගලපලම බලන්න හිතුවත් හොඳයි. ඉතින් මෙතන එක පැත්තකින් තේින්නේ හිප්නොටයිස් කළා කියන්නේ අපේ සිහිය නෑ, තමන්ගේ සිහිය නෑ. එතකොට ඒ අර මනසේ පිළිසරණ නෑ. අපි දැන් මතක් කළත් අර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය එහෙම ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය. එතකොට ඒ දෙකම යෙදිලා නැති මොහොතක් තමයි හිප්නොටයිස් වුණා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ මනස අවදිමත් මට්ටමක නෑ. එතකොට ඒක තව පැත්තෙන් ප්‍රමාද වීමක්. එතකොට ඔක තනිකරම මුලා වුණ අවස්ථාවක් කියන එක ඉතින් අපිට දැන් ඔබතුමිය කියපු උදාහරණ වලිනුත් පැහැදිලින්නේ. දෙහි ගෙඩිය ඇපල් ගෙඩියක් වුණා නම් ඒක ප්‍රමාදයෙන් ගත්ත මුලා වීමක්මයි. එතකොට ඒ මුලාව ඇති වෙන්නේ අපේ මනස සිහිය වැඩ කරන්නේ නැති වෙලාවල. එතකොට ඒකෙන් මිදෙන්නමයි මේ සිහිය පිහිටන්න. සිහිය පිහිටන්න නුවණත් එක්ක. ඉතින් එතන දැන් ඔය හිප්නොටයිස් වුණ එක අපිට එක පැත්තකින් දකින්න පුළුවන්. අපිත් මේ අවිද්‍යාව මත මුලාව මත හිප්නොටයිස් වෙලා ඉන්නේ. අපි දන්නේ නැති වුණාට. එතකොට මේ මෝහාන්ධකාරයෙන් මිදෙන විදිය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ප්‍රඥාලෝකෙන් ලකස් කරගන්න කියලා. එතක ඊළඟට දැන් ඔබතුමිය අහුව අර විපල්ලාස කතාවේදී ඉතින් සතර විපල්ලාසයකට අහු වෙලා තමයි මේ සාමාන්‍ය පෘථග් අනිත්‍ය දේ නිට්ටය කියලා සලකනවා, දුක්ඛ දේ සැපයි කියලා සලකනවා, අසුභ දේ සුභයි කියලා ගන්නවා, අනාත්ම දේ ආත්මයි කියලා ගන්නවා. ඔන්නයි සතර විපල්ලාසයේ ඉන්නේ. ඒකට මේ සතර විපල්ලාසයෙන් ගැලවෙන්න වැඩ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ලෝකයා ඉන්නේ සතර විපල්ලාසෙ. ඒකෙන් මිදෙන්න මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක යෙදෙන්න ඕන. ඉතින් ඒකේ මේ වැඩ පිළිවෙල වලින් ඔය සිහිය පිහිටීම පිට සතර සතිපට්ඨානෙදී එනවා. ඒ සිහිය පිහිටන්නේ කොහොමද කියන එක අර අනිත් හැම දෙයකින්ම අනිච්ච සංඥාව ප්‍රදාන වෙනවා කියලා අනිච්ච සංඥා සූත්‍රෙදී පෙන්වනවානේ එක එක උපමා දීලා. ඒකට මේ සිහිය පිහිටන්න ඕන කොහොමද? දැන් රූපයේ සිහිය පිහිටන්න කායනුපස්සනාව වඩනවා. කායනුපස්සනායිදී සමුදේ වය කියන එක බලන්න වෙනවා හැම රූපයක් ගැනම. ඒ වගේ එමෙන්නත් අනිච්ච සංඥා සූත්‍රෙන් ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ ඉතිරූපස්ස අත්තංගමෝ කියන පැත්ත නුවණින් බලන්න වෙනවා. මේ බැලීම තුල වෙන්නේ ඇත්තටම අර සතර විපල්ලාසෙ නිදෙනවා. විපල්ලාස කියන්නේ අපි ඇත්ත තත්ත්වෙන්නේ විපරීත ඥානකින් අරන් තියෙන්නේ. ඇත්ත තත්ත්වයේ අනිත්‍යයි අපි අරන් තියෙන්නේ නিত্য සංඥාවෙන්. දැන් එළිය දෙයක් තියනවා කියනකොට ඒක පිහිටවල අනිත්‍ය කරලා. හැබැයි මේ අනිත්‍ය සංඥාව වැඩුවොත් ඔය රූපේ පවතින්නේ මෙන්න මේ සමුදේ යෙදෙනකන් විතරයි. මේ සමුදේ යෙදෙන්නේ නැත්නම් ඔහම රූපයක් හටගන්න බෑනේ කියන එක තමයි මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව විදිහට පැහැදිලි කරන්නේ අනිත්‍ය සංඥා සූත්‍රෙදී. එතකොට අන්න ඒ මට්ටමින් බැලුවොත් කෙලින්ම රූපය නිට්ටය වශයෙන් ගත්තු එක අනිත්‍ය වෙනවා. ඒ කියන්නේ මොහතකටවත් පිහිටවන්න බැරි දෙයක් නේද අපි ওই පිහිටවගෙන තියෙන්නේ. ඇත කියලා අරන් තියෙන්නේ. මොහතකටවත් පිහිටන්න බෑ. පිහිටුවක් පිහිටන්නේ අවිද්‍යාව මතමයි. කියන නුවණ එනවා. ඒ රූපයක් ගැන කතා කරන්න ඉන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව පවතිනකන් විතරයි ඔක ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව නැත්තම් ඔක උපදින්නේ නැහැ. කියන පැත්තෙන් ඒ අනිච්ච සංඥාව ගැඹුරට වැඩෙනකොට එතකොට තේනවාද අර නিত্য කියන විපල්ලාසෙන් නිදෙනවා. එතකොට ওই නিত্য කිරීම නිසා යම්කිසි සැපක් වින්දානම් ඒ කියන්නේ අපි දුක් දේ සුඛයි කියලා අරන් තියෙනවා. මොකද මේ මෝඩකමට පනවපු දෙයකින් මේ සැප විඳින්න හදන්නේ. මම මේක පැහැදිලි නැත්තම් මතක් කරගන්න දැන් අර වතුරට එබෙන බල්ලෙක් ඉන්නවා කියලා ගන්නවා. ඒ ඉන්නවා කියලා ගැනීම මත ඒ ගැනීම තුල තියෙන පොඩි ආස්වාදයක්. ඒක දැනගත්තා. එළියේ තියෙන දේත් දැනගත්තා. ඒ දැනගත්තු දේ ගැන පස්සේ ඇලෙන්න හරි ගැටෙන්න හරි පුළුවන් තණ්හාවෙන් යන්න. හැබැයි මේ ලෝකෙට අයිති දෙයක් මම දැනගත්තා කියන තැන අපි සුඛ ඒ කියන්නේ සැපක් විඳින ගතියක් තියෙනවා. එතන මේ ඇත්ත දුකයි කියන නුවණ නැහැ. ඒතර ඒක තේරුම් ගන්න ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ ඇයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛයි රූපයක් උපාදාන කළා නම් ඕක දුකමයි. ආයේ කතා දෙයක් නැහැ. කියන පැත්ත ඒ පැත්තෙන් දකින්න පුළුවන්. ඊළඟට අසුභ දේ සුභ කියන එකත් මං හිතන්නේ එතනම පැහැදිලි වෙනවා. අපි සුභ සංඥාවෙන් ගන්න හින්දා තමයි ඇලෙන්නේ බැඳෙන්නේ ඒවට. ඊළඟට අනාත්ම එක ආත්ම ඔය කරුණු දෙකම යෙදෙන්නේ මේ හිතේ ඇති වුණ ධර්මතාවේ. ඒ කියන්නේ මනසෙන් හදපු දේ මනසෙන් දැනගෙන ඕක එළියට දැම්මොත් තමයි පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න අපිට ඕව තියාගන්න පුළුවන් කියන මට්ටමට එන්නේ. ඒ කියන්නේ ආත්ම සංඥාවට එන්නේ. ඉතින් මෙතන මේ විදිහට බැලීම තුළ හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්ත පමණයි නැත්නම් සිහින මාත්‍රයක් පමණයි. අපි සිහිනේ සිහිනයක් විදිහට දැනගත්තු දවසට ඕවා එළියෙන් හොයන්න යන්නේ නැහැ. එළියෙන් කිසිම දෙයක් උපාදාන කරන්න යන්නේ නැහැ. කියන තැන ඔන්න ඔය සතර විපල්ලාසෙන් නිදීමක් තියනවා කියන එක. ඉතින් අපිත් යම් කිසි මට්ටමකට අර හිප්නොටයිස් වෙලා තමයි ඉන්නේ අවිද්‍යාව නිසා ඇත්තටම නොදන්නකම නිසා. ඒකෙන් මිදෙන්න විදිහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නලා දුන්නේ කියන පැත්තෙන් තමයි මම දකින්නේ. ඉතින් අරකත් අපිට මේ ධහම දකින්නම උපමාවක් විදියට ගන්න පුළුවන් කියලා මං හිතනවා. පෙරුවන් සරණයි. ඕමපින් පෙරුවන් සරණයි. නෑ කල්ලාන මිත්‍රිනි, ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ ඉතුරු විනාඩි කිහිපෙතුළු යමු කන ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාම අපත් සමග සිටිනවා. ම සේන මහත්මිය මම ඔබතුමාට වෙන්න, ඊට පස්සේ මම ප්‍රීති මහත්මයට වෙනවා. පෙරුවන් සරණයි. එතන හොඳ සාකච්ඡාවක්. මට ප්‍රශ්නයක් කියලා එහෙම එකක් නැහැ. තෙරුවන් සරණයි. දැයි ප්‍රීති මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඉතාමත් වැදගත් සාකච්ඡා කරා කොක්කගේ මහත්මයා වගේම අපේ වසන්ත මහත්මයාත්. ගොඩාක් විට ඒ කිව් කරුණු වලින් මම තේරුම් ගත්තේ අපි මේ ඉන්ද්‍රිය හඳුන ගැනීම, ඒ කියන්නේ මේ දෙයක් දකිනකොට ඒ කොයි ආකාරයෙන් වැඩ කරන්න කියන එක ආයතන හඳුන ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම කොකල්ගේ මහත්මයා ඉතා හොඳින් විස්තර කරා මේ අනිත්‍ය විපල්යාස කොහොමද ඒ අඳුරගන්නේ කියන එකත්, ඒකත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම මම තේරුම් ගත්තේ ඉතින් අපි මේ දකින්න දේවල් කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන කියන එකත් ඉතාම වැදගත්. අපි ස්වාමීන් වහන්සේ දේශනා කළා, ඒ වගේම කොකල්ගේ මහත්මයා ඉතා හොඳින් දේශනා කිව්වා කොයි විදිහටද ප්‍රායෝගිකව මේක කරන්න කියන එක. ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ කියන එකයි මම තේරුම් ගත්තේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. නිලන්ති මහත්මිය ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමින්ට. මම ගරුතර සරණාංශ තෙරුවන් සරණයි. සාකච්ඡාව ලහගෙන හිටියා විදුවත් මණ්ඩලයේ කියන මමත් අවබෝධ වුණේ යමක් දුටුවද ඒ දුටුව තැන අපි හේතුන් හදාගන්න තු ඉන්න ඉඳීම තමයි තේරුම් ගත කරුණ. මම හේතුන් නිසා තමයි හැමදේම ආශාදේ විඳින්නේ කියන එක අපි මම හිතන්නේ. අපි ඒක හේතුන් හදාගන්නේ ටීටෝ තේ දකින්න දේ අහන දේ හැමතැනම මම හිතනවා. මම තේරුම් ගත හරිද දන්නේ මහත්මයා, සල්නාහස කරුණාකල ඒ විදිහට තමයි මම තේරුම් ගත්තේ. තේරුම් ගන්නයි තේරුම් ගන්නයිවත් වාග්මිය ඔබතුමිය තේරුම් ගත්ත දේ ඒක කෙටි වචනෙන් ඔබතුමිය හරියට කියන්න කිව්වේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගත්ත ඔබතුමිය කිව්ව දේ අපි තේරුම් ගත වැඩි දන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මම ඔබතුමිය ප්‍රකාශ කරපු කාරණාව කුක්කලගේ මහත්මයාට නැවත එක සරක් කිස්මතු කරලා දෙන්න කියලා කියන යෝජනා කරනවා. මේ ආයතන දෙකක් සම්බන්ධ කරලා මේ වෙන දේ දැකීම ඉතාම වැදගත් විදිහට වසන්ත මහත්තයා මතක් කරා. ඒ ප්‍රතිනිදි සිද්ධ වෙනවා නම් හොඳයි නේද? ඇත්තටම එතකොට මේ ඇහෙන් යමක් දකින්නවා. නමුත් ඒක හඳුනා ගැනීම මට මෙතෙන්දි මතක් වෙනවා. ඒක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් මාංකල සුදර්ශන හමුදුරේ එක්තරා දේශනාවකදී මේ එළියෙන මහත්මයෙක් පෙන්නලා මට මතක නැහැ නිමල් මහත්මයා මොකක්ද කියලා. මේ නිමල් මහත්මයා කියලා හඳුනා ගන්නවා කියනකොටම මම ලෝකයේත් එක්ක බැඳුනා කියලා කියනවා. ඉතින් ඒක එකපාරම මට තේරුම් ගන්න බැරුණා. ඉතින් ඒක අපි ඕන කෙනෙක් හඳුනාගන්නේ එහෙම. නමුත් අපි ටිකක් විතර හිතලා බැලුවම හිතනවා මේ දැන් අර අභිධර්මන කුල බැලුවා වුණත් අපිට මේ දෙමිටෝ කියලා පැහැදිලි කළ දෙවි විදිහට බැලුවා වුණත් ආයතන ක්‍රියාත්මක වෙලා ඒ වර්ණ රූපේ සහ හැඩය දැකලා ඊළඟට අපි මනස සම්බන්ධ වෙලානේ මේ නිමල් කියන කලින් ගත්ත දැනුමක් නෙමෙයි ඉස්සරහට ගේන්නේ නේද? කලින් දන්නවා මේ නිමල් මේ මේ මේ හැඩරුව තියෙන මේ පාට තියෙන මේ කෙනා කියලා දන්න හින්දා තමයි ඒතරේ ලෙක්කොත් දැක්ක තැනින් ඔබට ගිහිල්ලා. ඒක උනේ. ඒතර චක්කායතනෙන් ක්‍රියාත්මක වීමෙන් ඔබට ගිහිල්ලා මන ආයතනයත් ඒතර ක්‍රියාත්මක වෙලා. එහෙමයි නිරන්ති මහත්මිය මට හිතෙන්නේ. ඒකට මන ආයතනයත් ක්‍රියාත්මක වෙලා තමයි මේ නිමල් කියලා අඳුර ගැනීම වෙන්නේ. ඒතර දැක්කොත් දැක්ක තැනින් ඔබට ගිහිල්ලා. ඉතින් ඒ වෙනකොටම අපි මේ ලෝකයේත් එක බැඳලා කියන විදිහට තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා මේ දැක්කොත් දැක්කා පමණයි කියන තැනට අපි යන්න නම් ඉතින් බොහෝ සන්නර්භාවක් ඇතුව බොහෝ සම්මාදිටියකින් මේ දේ හොඳට දැනගෙන බොහෝ ඉන්ද්‍රිය සන්නර්භාවයකින් ඉන්න ඕනේ, ඉන්ද්‍රියවත් පුදුණ කර ගන්න ඕනේ කියලා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. සමහරවිට මම මේ අසංගෙන කල්යාණ මිත්‍ර වෙනුවෙන් මේ අද දවසේ දේශනා ලොත් අපි පසුගිය කාලෙත් මේක කතා කරලා තිනවා නිකන් අදහසක් ඉදිරිපත් කරේ. ඉතින් කොකලේ මහත්මයා අපේ නිරන්ති මහත්මිය කියපු දේ නිසා මේ මම මතු කරේ. නැවතත් ඔබතුමාට පුළුවන් ද ඒ කාරණාව දැන් වෙලාව යුරයි සාකච්ඡා නිමා කරන්න කිත්තු ඒ නිසා අර කට්ටියට වැඩසටහනෙන් ගෙදර ගෙනියන්න පුළුවන් පණිවිඩයක් ඇටියට යම් කිසි පණිවිඩයක් දෙන්න. ඉන් අනතුරුව මම ඉතාම ගෞරවයෙන් ගෞරවණීය සාන්වාදට යොමු වෙලා අද සාකච්ඡා නිමා කරනවා. හොඳයි කොකලේ මහත්මයා. හොඳයි තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ මටත් වඩා හොඳට ඔබතුමා දලුගත්ත මහත්මයා මේ මම එක පැහැදිලි කළා මේ ආයතන දෙකක් සම්බන්ධ වෙලා කොහොමද අපි මුලා වෙන්නේ. එතකොට නිලන්ති මහත්මිය කිව්වා වගේ ඔය හැම දෙයකම සමුදයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙම ඒ ඵලය ඇති උනේ කොහොමද කියලා ඒකේ සමුදය හොයාගන්න. ඒක රූපෙටත් බලන්න කියනවා, වේදනාවටත් බලන්න කියනවා, සංඥාවටත් බලන්න කියනවා, සංකාරයටත් බලන්න කියනවා, විඥාණයටත් බලන්න කියනවා. සමුදය අඳුරගන්න. එතකොට මේ සමුදය අඳුර ගැනීම තුල තමයි අපි දක්ෂ වෙන්න ඕන. මොකද සමුදය දකින්න මේ ධර්ම ගැන අවබෝධයක් අවශ්‍යම වෙනවා. බුදුදහමක් අහලා තේරුම් ගැනීම අවශ්‍ය වෙන්නේ උතෙන්ට. අන්‍ය ආගම්වල නැත්තෙත් ඕකයි. සිහිය පිහිටුවටම මේක පේන්නේ නැහැ. සමාධිය වැඩුවටම මේක පේන්නේ නැහැ. ධර්මක් අහලා දැනගත්තු කෙනාටමයි මේක කරන්න පුළුවන්. ඒකයි ඥානං පස්සං යථා භූතං කියලා කියන්නේ. ඒ ඇත්ත ඇති හැටි දන්න දකින කෙනාටයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය එන්න තමයි අපි බුදුදහම ප්‍රයෝජනෙට ගන්න ඕන. එතකොට ඒක ආයතන හයතම කරන්න කියලා මේ මහා සලායතන සූත්‍රයම පැහැදිලිව පෙන්නනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මොනවාම හරි දෙයක් දැනගත්තනම්. අපි දෙයක් කියනකොට ලෝකෙට ආйти දෙයක්. ඒක මේ අජ්ජත් රූපේ ගැන, ශරීර රූපේ ගැන වෙන්න පුළුවන්, බාහිර රූපයක් ගැන වෙන්න පුළුවන්. එතකොට අජ්ජත් රූපෙත මේ දේ සිහිය නොවන පිහිටලා බලන් පෙන්නන්න, බහිද්ද රූපෙටත් සිහිය නොවන පිහිටලා මේ දේ පෙන්නන්න. පෙන්නන්නේ මොකද්ද? ඒ අපි රූපය කියලා ගත්තු එක හටගත්තේ කොහොමද? හටගන්න හේතුුනේ කොහොමද? ඒ හේතුුනේ කොහොමද කියලා බලන්න හරිම පහසුයි ප්‍රායෝගිකව කරද්දී. මොකද හැමතිස්සෙම ආයතන දෙකක සම්බන්ධයක්, ක්‍රියාකාරීත්වයක්. අපි එහෙන් දැකලා දෙයක් දැනගත්තද, කණෙන් අහලා දෙයක් දැනගත්තද, නාසෙන් ගඳ සුවඳන් නිසා දැනගත්තද කියන මට්ටමකින් අපිට මූලික ආයතනේ හොයාගන්න පුළුවන්. ඔය ආයතන හයින් එකක්. ඇහෙද කනද නාසයද ඔය විදිහට ආයතන හයින් එකකින් තමයි මේක පටන් ගන්නේ. මේකෙන් අරන් දෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි. يعني එහෙනම් රූප සංඥාව, කනෙන්නම් ශබ්ද සංඥාව, ඔය විදිහට සංඥා මාත්‍රය. සංඥා මාත්‍රය කියන්නේ මොනමෙන් හරි හදිච්ච රූපයක් නෙවෙයි. මේ හිතට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයක් විතරයි. හිත දැනගන්න ගතියක් විතරයි. එතකොට ඔය ගතිය ගැන හිතෙන් කල්පනා කරලා නේද ඕක දෙයක් බවට පත් කරන්නේ. ඒතර යම් සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති. ඒ ප්‍රපංච බවට පත් වුණා කියලා දැන තේරුම් ගන්න අපි අජ්ජත් රූපයක් හරි බහිද්ද රූපයක් හරි බාර ගැනීම තුල. ඒ බාර ගැනීම තුල අර ගේපු ධර්ම කරුණු සේරම තියෙනවා. අර විපල්ලාසතර තියෙනවා, ඒ වගේ පංච උපාදානස්කන්ධය තියෙනවා, දුක සකස් වීම. ඉතින් ඒවා ඔක්කොම මෙනෙහි කරන්න නෙමෙයි, අපි ප්‍රායෝගිකව කිරීමේදී මේක සරල කරගන්න. සරල කරගන්න කියන්නේ දැන් මම කියන එක ප්‍රායෝගික ක්‍රමයක් තමයි. ලෝකෙට ඇවිත් මොනවාම හරි දෙයක් දැනගත්තාම දැනගත්තේ මොන ආයතන හරහද කියලා ඉස්සෙල්ලා අඳුරගන්න. එතකොට ආයතන දෙකයි හැමතිස්සෙම පටන්ගත්තු සංඥාව දීපු ආයතනෙයි ඊළඟට ඕක ගැන කල්පනා කරපු මන ආයතනෙ. එතනත් පහසුවක් තියෙනවා හැම තිස්සෙම දෙවෙනි ආයතනෙ මන ආයතනෙ. ඒකට අපිට අඳුරගන්න ඕන මේ පටන් ගත්තේ මොන ආයතනෙන්ද කියන එක විතරයි. ඊළඟට මේ පටන් ගන්න ආයතනෙට එළියේ රූපයක් කරන් දෙන්න බෑ. සංඥා මාත්‍රයක් විතරයි අරන් දෙන්න පුළුවන්. ඒ සංඥා මාත්‍රය කියන්නේ මිරිඟුවක් වගේ දෙයක්. ඒකේ රූප නැහැ. ඕක රූපයක් බවට පත් කරන්නේ ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. කල්පනා කිරීමේදී අපි අතීත අධ්‍යක්ෂකෙම ටික මෙතෙන්ට ඇදලා ගන්නවා පෙර ආශ්‍රව. ඒක මේ කල්පනා කිරීමේදී අලුත් හිතක් හදලා, ඒ කියන්නේ මනසට අරමුණු වෙන දේ ගැන දැනගන්න අලුත් හිතක් හදනවා. ඒ කියන්නේ හිතෙන් අදපු දේ හිත දැනගන්නවා. මන ධම්ම මනෝඥාන. මේ වචන දන්නේ නැති වුණත් නිකන් හිතන්න මේ හිතෙන් අදපු දේ හිත දැනගත්තා. එහෙම නැත්නම් ඔය හීනයක් දැක්කා. මේ හීනයක් දැක්කා කියන එක ඒක අපේ හිත ඇතුලේ සිද්ධියක් විතරයි. ඕක බාහිර දෙයක් බවට පත් කරන්නේ අපේ මෝඩකමට, මුලාවට. හරියට අර වතුරට එබෙන බල්ලා තමන් හිතපු දේ එළියේ තියනවා කියලා දැනගත්තු බල්ලා ඉන්නේ වතුරෙමයි කියලා ඒ බාහිරෙන් තිබ්බා වගේ වැඩක් තමයි අපි ලෝකේ අයිති ඕනම දෙයක් දැනගත්තොත් කරලා තියෙන්නේ. එහෙනම් අපිට සිහිය නොවන මෙතන පිහිටන්න පුළුවන්. මේ හිතෙන් හදපු දේ හිත ඇතුලේ සිද්ධියක්. ඕක එළියේ තියෙනවා කියලා බාරගත්තේ අපේ සංසාර පුරුද්දට ඇත්ත ඇතියට නොදන්නකමට නැත්නම් මෝඩකමට. එහෙනම් ඔය ඇත්ත පෙන්නලා දීමමයි මේ මාර්ගයේ වැඩිම වෙන්නේ. ඒ කියන්නේ සිහියයි නුවණයි දෙකම පිහිටනවා. ඒකට උත්සාහ කරන්න. ওই කරුණ තුන තමයි මම ওই සතර සතිපට්ඨානේ ආතාපි සම්පජානෝ සතිමා විදිහට දකින්නේ. තෙම් බුදුරජාණන් වහන්සේ මේකයි එකම මාර්ගය කියලා කියපු එක ඒක හරියටම හරි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ දේ තමයි මම හිතන්නේ නිලන් තෙමහ නේද පිළිතුරක් විදිහට දෙන්න තියෙන්නේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි මහත්තයා. නැයි තේරුවන් සරණයි නඩුවන්නේ බොහොම පින් ඒ කාරණාව නැවත තිස්මතු කරන අවස්ථාවක් හදලා දුන්නට ප්‍රොෆෙසර් කෝග්ගේ අනන්ත ප්‍රමාණයෙන් පින් ඔබතුමාටත් බොහෝ ආකාරයෙන් අපිට ධර්ම කාරණාව ඉස්මතු කරලා දුන්නා. සම්බන්ධ වෙච්ච සියලුම කල්යාණ මිත්‍රයනුත් ඒ ආකාරයට අපිට උපකාර කරා ධර්මයේ තේරුම් ගන්න. අපිට විශේෂම වාසනාව වුණේ පූජ්‍යපාද හල්යාලේ විමල රත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මම හිතන්නේ දාන වේලාව තෙලිබිලා වේලාව වෙනකොට මේ අපිට අපිටදී අනුකම්පාවෙන් සාකච්ඡාට වැඩම කළා. අපිට ඉතාමත් මගනා සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තිබ්බා. උන්වහන්සේ පොඳින් පැහැදිලි කරලා දීලා ඒ සූත්‍ර දේශනාව අපිට උපකාර වුණේ මේ සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් තථාගත ධර්මයේ අර මාතු සාගලයක් වගේ කොතනින් බැස්සත් අපිට බහින්න පුළුවන් ඉතාමත්ම උසස් ධර්මයන් සාකච්ඡා කරන. ඒ වගේ නිසාම ඒ සූත්‍ර දේශනාව උපකාර වුණා කෝගල්ගේ මහත්මයාටත් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස්ම ඉස්මතු කර ගන්න. ඉතින් ඒක බොහෝ උපකාරයක් වුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එනිසා මම හැම දිනම වෙනුවෙන්ම අද දවසේ සම්බන්ධ වෙච්ච අයත් අපි මේ පටිගත කරලා මේ පසුව කතිය අහනවා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම අනාගත ආනාය වෙනුනොත් ඔබ වහන්සේට නමස්කාර කර සිටිනවා. ඒ වගේම අපි මේ කුසල් සිතින් යුතුව මේ ගත කර පැය දෙක තුළ අපි ඇතු කුසල් සිතලා අනුභවයෙන් ඔබ වහන්සේ පතනා බෝධියකින් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මෙම කුසලයට හේතු වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔබ වහන්සේට මේ නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාව නිමා කරන්න තිරුවන් සරණයි. සෑම දිනකටම සම්මා සම්බුදු සරණයි. අතිශයින්ම සොම්නස් සහගත තත්ත්වයකට පත් වෙනවා මේ දේශනීය සංසාකච්ඡාවට සම්බන්ධ වීමටකෝ අවස්ථාව පිළිබඳව විශේෂයෙන්ම මේ අවස්ථාව සංවිධානය කරන ඔබතුමාට අපි හැම දිනාගේම ආශිර්වාද හිමි වෙනවා. කායික මානසික සුවය දිනු වේවා. මේ සේවාවන් තවතත් සිද්ධ කරගන්නට ශක්තිය වර්ධනය වෙන පිණිස සහ සම්බන්ධම සියලු දෙනාටම තුමුගේ සරණින් යහපතක් වේවා. තැන් දිනාගේම ධර්මානුකම්ප ප්‍රතිපත්තිය දිනු වේවා. උතුම් ධර්ම අවබෝධයට අනුව සසර දුකින් මිදෙන්නට මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරන හැමෝම නමින් මේ ගේ සියලු ඥාතීන් සිහිකරලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං යන්තු සුපිතා භවන්ති ධම්මසයෝ. ඉදං සංඝෝ සුපිතා භවන්ති ධම්මසයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුපිතා භවන්ති ඥාතයෝ. දුක්ඛ කත්තාචනිසුඛා භයප්පත්තාචනිබ්බයං ශෝකප්පත්තාචනිසුඛා මුං පුසබ්බේ පිපානි.